2016 වසරේ 4 මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන නව අවුරුදු උදාවේ පස්සේ කෙරෙන පළවෙනි වැඩසටහන. හැම දිනකටම මේ වසර ධර්ම අවබෝධයේ පූර්ණත්වයටපත් වෙන තරුණවන්ගේ ආශිර්වාදයෙන් ලැබෙන ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව ධර්මය කෙරෙහි ඇති වෙන සුභම සුභනවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ආශිර්වාද බලයෙන් මේ වසර තුළදී ඒකාන්තයෙන්මම හත් නොහරින වීර්යයෙන් යුක්තව ශ්‍රද්ධානුසාරීව ධම්මානුසාරීව ඒකාන්ත වශයෙන් මම ධර්ම අවබෝධය කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න තමයි හිතේ මේ සසර දුකින් මේ මනසෙ සසර කියන්නේ අපිට මතක් වෙන්නේ ලබන ආත්ම සසර දුක තියෙන ලබන ආත්මෙ නෙමෙයි සසර දුක තියෙන මේ දැන් මොකද දැන් ඉන්නෙත් ඔබ සසරේ නිසා ඒ නිසා මතක් කරගන්න එපා සසර දුක කිව්වහම ලබන ආත්ම පෙර ආත්ම හිටපු ගිය ආත්ම මතක් කරගන්න එපා මේ මොහොත මේ දැන් මේ ජීවත් වෙන ජීවිතේ මතක් කරගන්න මේ සසර දුකෙන් නිදහස් වෙන්න ඕන අපි ජීවිතේ හදාගත්තේ අනුන්ට පේන දේවල් නේ ගති චර්යාව පැවැත්ම කතා බහ ඒ වගේම රූපය නේ ගේ දුර යාන වාහනේ වගේ දේවල් අපි පිළිවෙලට හදාගත්ත ඇයි අන්න ඇයට පේන දේවල් නේවා පේන දේවල් හැබැයි දැන් මේ අපි හදන්නේ අන්න ඇයට පේන දෙයක් නම් නෙමෙයි මේක අපිටම පේන දෙයක් තමන්ටම මටම පේන දෙයක් ඒක හදාගත්තයි කියලා අනුන්ට පේන දෙයක් නෑ ඒක තමන්ට පේන දෙයක් පමණයි තිබේ වඩා වැදගත් වෙන්නේ අනුන්ට පේන දේද තමන්ට පේන දේ. තමන්ට පේන දේ තමයි වැදගත්. අපි සමග ජීවත් වෙනවා හැම මොහොතේම. ඒත් අපි ලෝකේ අන් අයත් සමග කතා බහ කරන සහ ජීවත් වෙන කාලය අඩුයි. ඒ නිසා අපි අපිටම පේන ටික අපි වැඩිපුරම හදා ගන්න ඕනේ. ඒක තමයි වැදගත් කාරණේ බවට පත් වෙනවා. කෙන් අදහස් වෙන්නේ අපි දිහා දැන් අපි බලන්න ඕනේ කියලා. මගේ හිතේ තියෙනවා මේ හිත බුදුරජාණන් වහන්සේ ගත්මග රහතන් වහන්සේලා ගත්මග මාර්ගඵලලාභීන් වහන්සේලා ගත්මග අරගෙන මේ භවයේදීම ඒ උතුම් ධර්ම අවබෝධයන් මම ඇති කරගන්න ඕනේ කියන අදිෂ්ඨානයෙන් කටයුතු කරන්න ඕන. ඒ උන්වහන්සේලා දුරු කරපු සංයෝජන ධර්ම තියෙනවා. ඒ සංයෝජන ධර්ම මම දුරු කරගෙන යන්න ඕන කියලා තියෙනවා. ඒකට මෙතන එන සියලු දෙනාටම මේ ස්වාමීන් වහන්සේගේ පළවෙනි අනුශාසනය තමයි සක්කාය දිට්ඨිය දුරු කරන්න. සක්කාය දිට්ඨිය දුරු කරන්න. ඒ දුරු වෙනකම්ම අපි කතා කරන්නේ සක්කාය දිට්ඨිය ගැනම තමයි. ආයි වෙන දෙයක් ගැන කතා කරන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙනතුරුම සක්කාය දිට්ඨිය ගැනම තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඉතිහෙලෙන් ගියා. දැන් අපි යම්කිසි පන්තියකට පහවසරට හරි ආවහම එයා පහවසරේ පොත් ගැනම තමයි පහවසරේ ඉන්නකන් ඒ ළමයින්ට කතා කරන්නේ. එතනින් එහාට කතා කරන්නේ එතනින් එහාට පන්ති වලට ගියාම. ඒ නිසා අපි වෙන වෙන දේවල් කතා කරන්න ඕනේ නැහැ. දැන් සමහර අය අහනවා ස්වාමීන් වහන්සේ මේ කාලෙදී මේ භවයේදීම රහත් වෙන්න පුළුවන්ද කියලා. ආනන්ද නැද්ද ඒ ප්‍රශ්නේ? සමහර අය අහනවා. මම ඒ අයට කියන්නේ මහත්තයා, එහෙම නැත්නම් මහත්මිය, ඔබ ඒ ප්‍රශ්නේ මගෙන් අහන්න අනාගාමී ඵලයට ඇවිල්ල. එවැනි ප්‍රශ්නයක් වගේ ඇහුවොත් මම එයාට දෙන්න උත්තරේ තමයි, ඔබ ඒ ප්‍රශ්නේ මගෙන් අහන්න අනාගාමී ඵලයට ඇවිල්ල අහන්න, එහෙමත් නැත්නම් අඳුම තරමේ සෝහාන් මාර්ග ඵලයට ඇවිල්ල අහන්න, එතකොට මම ඒකට උත්තරයක් දෙන්න. එනිසා මනකල්පිත සංකල්ප හිතේම වාගේ වැඩක් වෙන්නේ නෑ. එනිසා ඒවා හරි පුස් ඥාන දර්ශන හැටියට තමයි කල්පනා කරන්න තියෙන්නේ. දැන් ඔබේ අවධානය වර්තමාන පැවැත්මට, වර්තමාන සිතට, වර්තමාන සංකල්ප හා දෘෂ්ටි අතර තමන්ගේ අධ්‍යාත්මය තුළ කැළඹෙමින් තියෙන්නේ කුමක්ද, කවරක්ද යන්න පිළිබඳ අවධානය යොමු කරන්න. කිසිදු දෙයක් ආයාසයේ අතීතයේ දෙයක් හෝ අනාගතයේ දෙයක් හෝ වර්තමානයේ දෙයක් හෝ වෙන සංසුන්ව සමාහිතව තමන්ගේ සිතට අවධානය යොමු කරන්න. තියෙන ස්වභාවයේ තියෙන විදියට තමන් තේරුම් ගන්න. ඇතිදේ ඇති විදියට තේරුම් ගන්න. සතර සතිපට්ඨානය අපි කියවද්දී අපිට පැහැදිලි කරලා දෙනවා, තියෙන තත්වය තියෙන විදියට තේරුම් ගන්න. ඒ කුමන තත්වයක් වුණත් කමක් නැහැ. තමන් තේරුම් ගන්න තමන්ගේ සිතේ ස්වභාවය. මේ මොහොතේ චංචල සිතක්ද? සංසුන් සිතක්ද? ඒ අසංසුන් කම නම් ඒ අසංසුන් කමෙහි ස්වභාවය. සංසුන් නම් ඒ සංසුන් කමේ තියෙන ස්වභාවය තේරුම් ගන්න. භාවනාව කියලා අලුතින් දෙයක් අපි මනසට එකතු කරන්න අවශ්‍ය නැහැ. අපේ මනසේම තියෙන අසංසුන්කම දුරු කරගත්ත දැන භාවනාව ඉවේම පහළ වෙන්නේ. භාවනාව කියලා දෙයක් ඇතුල් කරන්න කලින් අර මඩ වතුර පිරුණු කලින් ඉවත් කරනවා වගේ ඔබේ හිතේ තියෙන මුලින්ම මඩ වතුර පිරුණු ස්වභාවය, අසංසුන් ස්වභාවය ඉවත් කරා. අසංසුන් මනස සංසුන්ව තේරුම් ගන්නට ඕන. අසංසුන් මනස සංසුන්ව තේරුම් ගන්නට ඕන. ඒක අසංසුන්ව තේරුම් ගන්නට එපා, සංසුන්ව තේරුම් ගන්නට. අසංසුන් කෙනෙක් සංසිඳවන්න පුළුවන් සංසුන් කෙනෙකුට. ඒ වගේ ඔබ නුවණින් ධර්මඥානේ සංසුන්ව ඉවසීමෙන් තමන්ගේ මනස තේරුම් ගන්න. අවුරුද්දේදී අපි ගත කළා නුනගතේ කියලා කාලයක්. ඒ කියන්නේ නැකත් නැහැ. මොකවත් කරන්න නැකතක් නැති වෙලාව. අන්න ඒ වගේ අපිත් නැකතක් නැතුව වාසය කරමු. ඒ කියන්නේ මනසින් යමක් කරන්න ඔබ හිතන්න මට මේ වෙලාවේ නැකතක් නැහැ කියලා. ඇලෙන්න, ගැටෙන්න, බැඳෙන්න, වෙනස් කිරීම කරන්න මේ දැන් නැකතක් නැහැ. ඉතින් පටන් ඇකීපයකට අපිට නැකතක් නැහැ. නැකතක් ඇතුව නොවේ, නැකතක් නැතුව වාසය කරන්න. නැකතක් නැතුව වාසය කරනෝය කියන එකේ තේරුම හොඳින් තේරුම් ගන්න. ඒ කියන්නේ මුකුත් වැඩක් කරන්න බෑ. නැකතකටනේ අපි ආරම්භයක් දෙන්නේ වැඩක් කරන්න. ඒ වැඩක් කරන්න තරම් සුදුසු වෙලාවක් නෙමෙයි. ඒ නිසා මේ මොහොත නොනගතේ. ඒ කියන්නේ ඔබට වැඩක් කරන්න තරම් නැකතක් නෑ කියලාද? මතක් කරන්න, වැඩක් කරන තරම් නැකතක් තියෙන වෙලාවක් නෙමෙයි. ඔබේ ස්වභාවය තමයි ඔබේ මනසේ කුමන හෝ වැඩකට අනුගත වීම, එකතු වීම. කුමන හෝ කියන වචනේ කියවහම ඒක අසීමාන්තිකයි. ඒක සීමාවක් නෑ. කුමන හෝ, ඒ කියන්නේ අර වැඩේ මේ වැඩේ කියලා නමක් කරන්න දෙයක් නෑ. කුමන වැඩකට, කුමන කාර්යයකට ඔබ පිවිසුණත් එයට ඒ අදාළයි. කුමන හෝ වැඩක යෙදීමට ඔබට නැකතක් නැත. ඒ නිසා නොනගතේ වාසය කරා. පිරිසක් නම් නොනගතේ වාසය කරන බව සත්‍යයි. ඒ පිරිසක් තාම නැකතේ ඉන්නේ. අපි මේ කරන දේශනා එකක්වත් සත්‍ය නොවේ. ඒ වගේම අපි මේ කරන පුහුණු කිරීම එකක්වත් සත්‍ය නොවේ. සත්‍ය කරා ගමන් කිරීමට හදාගන්න පාර ඔබ හොඳින් මතක තියාගන්න. සත්‍ය නොවේ, ධර්මය නොවේ මේ අපි කරන ප්‍රායෝගික පුහුණුව, අහන දේශනාව සත්‍ය නොවේ. ඔබ එතන නතර වෙන්න එපා. අපි ඒක හදාගන්න පාර නේ. දැන් මෙහි ඉඳලා දලදා මාලිගාවට යන පාර හදනු. පාරට මොනවද දාන්නේ? ගල්, වැලි, ගඩොල්, තාරනේ. කොන්ක්‍රීට් තමයි අපි පාරට දාන්නේ. එතකොට මාලිගාව තියනවද මේකේ? පාරේ? පාරේ නෑ. ඒ නිසා මේ කරන පුහුණු වීම හැම දෙයක්ම සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා උපකාර කරන මාවත, පාර. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නේකට කියන්නේ නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සත්‍ය නැහැ. සත්‍යයට ගමන් කිරීමට පාර. මම දන්නේ ඒක තේරුම් ගන්න ඔබට කොච්චර කල්යයිද කියන්නේ. මේ හැම දෙයක්ම සත්‍ය නොවේ කියන්නේ අපි ඒකයි මේ සත්‍ය කරා ගමන් කිරීමට අපි හදාගන්න පාර. පාරේ ස්වરૂපය එකක්වත් නැති වෙන්න පුළුවන් සත්‍ය අවබෝධය තුල. පාරේ ස්වરૂප කිසිවක් නැති වෙන්න පුළුවන් සත්‍ය අවබෝධය තුල. සත්‍ය දැක්කේ නෑ. සසර දැකලත් නෑ. ඒ නිසා ඒ දහමට කියනෝ කුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු. පෙර ඇසුවේ නැති, දැක්කේ නැති, අවබෝධ කරගත්තේ නැති, ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැති දෙයක් මේක සංසාරේ. කවමදාකවත් අපි ඉවත් කරන්නේ අපි ළඟ තියෙන දික්තියක්, දෘෂ්ටියක් ඉවත් කරන්නයි මේ හදන්නේ. අපි සමාජේ පොඩි පොඩි දෘෂ්ටි නම් ඉවත් කරනවා. මොන තමන් පිළිබඳව තව කෙනෙක් ළඟ අනවබෝධයක් තිබුණොත් අපි ඒ තනත්තා වැරදි අනවබෝධයකයි සිටින්නේ කියලා දැනගත්තොත් අපි එයාගේ දෘෂ්ටිය ඉවත් කරනවා විවිධ සාධක අනුව. ඒ තව කෙනෙක්ගේ සාමාන්‍ය දෘෂ්ටිය, සාමාන්‍ය දෘෂ්ටිය. නමුත් ඒ සාමාන්‍ය දෘෂ්ටි ස්වરૂපයෙන් මේ හඳුනගත්තට ලෝකේ තියෙන ප්‍රබලම ඉවත් කිරීමට අපහසුම දැඩිම දෘෂ්ටිය කොහොමද? සක්කාය දිට්ඨිය. ඇයි? ඒක ඇඟේ ලේ ඇටමස් නහර සමග පවා බද්ධ වෙලා පවතින දෙයක්. ඔබේ ලේත් එක්කම තියෙනවා. දැන් වෙන දෘෂ්ටියාවේ අපි ඉපදුනාට පස්සේ, කාර්යාලයට ගියාට පස්සේ, සමාජයට, පාසලට ගියාට පස්සේ අනිත් දෘෂ්ටියාවේ. මේ දෘෂ්ටිය මේ ඇඟට ආවේ කවද්ද? මේ දෘෂ්ටියාවේ පින්නතුනේ මුලින්ම මව කුසේ කලලයක් හැදෙනකොට අන්නේ කලලයේ මුලින්ම වැළඳගත් දෘෂ්ටිය තමයි සකාය දිට්ඨිය. ඒක සංසාරයේ ඉඳලා එන විඥාන ධාතුව. ගන්ධබ්බය. එයා මේක අල්ලගත්තා. අල්ලගත්තේ ඇයි? එයාට ජීවත් වෙන්න. සංසාරික මනසට මෙතන ජීවත් වීම සඳහා තමයි යාල්ල ගත්තේ. එයාගේ ආහාරය මොකද්ද? සුඛ දුක්ඛ උපේක්ෂා කියන මේ වේදනාත්‍රය තමයි එයාගේ ආහාරය. ඒකනේ විඳින්න මිනිස්සු කැමතිනේ. විඳින්න කැමති ඒකයි. මොකද වේදනාව තමයි මනෝ සංචේතන ආහාර කියලා එකක් වෙන්නේ ඒකයි. ඒ ආහාරය තමයි යාට ඕන නිතරම. දැන් අපි හිතනවා මේ ලෝකේ ප්‍රශ්න නැති වුණොත් හොඳයි කියලා. ප්‍රශ්න නැති වුණොත් මිනිස්සුන්ට අමාරු ජීවත් වෙන්න. ප්‍රශ්නේ ඕන. දැන් ප්‍රශ්න නැතුව හිටියොත් එහෙම උදේ පාන්දර මොකද කරන්නේ? පත්තරේ බලලා ප්‍රශ්නයක් ඔළුවට දාගන්නවද නැද්ද? දාගන්න බලන්න. ඊට පස්සේ ගැන කතා කර කර ඉන්නවා. මොකද ප්‍රශ්නයක් ඕන. මොකෝත්ම ප්‍රශ්නයක් නැත්තම් අපිට ප්‍රශ්නයක් හදන්න ඕන. එහෙම නැත්තම් අපි දාම් ලෑල්ල ගන්නවා. එහෙම අපි දැකලා තියෙනව නේද? කැරම් වෙනවා, සූදු ඒවා මේවා යොමු වෙනවා. ඒ ප්‍රශ්නයක් හදා එතන තියෙන ප්‍රශ්නයක්නේ. අභියෝගාත්මක දෙයක්. දැන් අවුරුදු කාලේ තනි කර තියෙන ප්‍රශ්න ගොඩක් හදාගන්න ස්වභාවයනේ නේ. ලණුවක් අරගෙන අපි දෙපැත්තට අදිමු. ඒකට ප්‍රශ්නයක් එතන තියෙනවා. කොට්ටයක් අරගෙන අපි දෙන්න දෙපැත්තේ ඉඳගෙන අර අසීරු වෙන විදියට කොටයක් උඩ ඉඳගෙන ගහගමු. නිකන් ඉන්න බෑ, ප්‍රශ්නයක් හදාගන්න බෑ. ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ බයිසිකල් ටිකක් තියෙනවා, මේකේ හයියෙන් යමු. ඔකට ප්‍රශ්නයක්, අභියෝගයක්. ඊට පස්සේ සමහර අය හිමින් යමු. හිමින්ම යන කෙනා දිනන්නේ. නිකම් බනිස් කාලා හරියන්නේ නැහැ. අත් දෙක පිටිපස්සට බැඳලා ඕ මිම දාගෙන බනිස් කන්ට ඕනේ කෙරේ කෙරේලා ප්‍රශ්නයක් කරන නිරන්තරයෙන්ම ප්‍රශ්න නැතුව ඉන්න බෑ. ඉතින් මොන සමාජ තත්ත්වයට ගියාමද අපිට ප්‍රශ්න නැතුව ඉන්න පුළුවන් කියලා කල්පනා කළාට එහෙම හරියන්නේ නැහැ. හැම කෙනෙකුටම මොකක් හරි ප්‍රශ්නයක් වුණ විසඳන්න මොකද සැනසille ඉන්න දන්නේ සැනසille ඉන්න දැනුමක් හෝ අධ්‍යාපනයක් ඉගෙන ගැනීමක් කරලා නැහැ. ඉගෙනගෙන තියෙන්නේ මේ මනසට අවශ්‍ය කරන ආහාර සපයන්න විතරයි අපි. ඒකට කියනවා තණ්හා දාසෝ. අපි අර සාංශාරික විඥාණයට සේවකේ. යාට ආහාර සපෙමින් ජීවත් වෙන නිසා කියනවා තණ්හා දාසෝ කියලා. තණ්හාව කියලා කියන්නේ අර සංසාරයෙන් ආපු ඇලෙන්න ගැටෙන්න තියෙන කැමැත්ත. සුඛ දුක්ඛ උපේක්ෂා විඳින්න තියෙන කැමැත්තට කියනවා සංසාරයෙන් ආපු තණ්හා බලය කියලා. එයාට අපි සේවයේ සපයන්නේ. මේ සේවයේ කවද්ද මට ඉවර වෙන්නේ? ඉවර වෙන දවසක් නෑ. මහණෙනි, මහා සාගරේ පිරෙනවා. මිනිසුන්ගේ හිතේ තියෙන තණ්හාව පිරෙන්නේ නෑ. ওই මනස පුරවන්න පුළුවන් හිතද? ඉතින් අහලා බලන්නකෝ, ওই මනස පිරෙන්නේ සතුටෙන් ඉන්නේ කවද්ද කියලා. ඒ මනස කියන ස්වභාවය පුරවන්න බෑ. ලෝකයම Tamanට දුන්නත් ඒ මනස පිරෙන්නේ නෑ. මුළු ලෝකයම ඔබට තමයි අයිති. ඔබ කැමති විදියට පාලනය කරන්න පුළුවන්. ඔබේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා කිව්වත් ඒ මනස පිරෙන්නේ නෑම තමයි. එහෙනම් විසඳුම අපි හොයාගන්න ඕන මනස අවබෝධ කිරීම. අපි ළඟ යම්කිසි උද්වේගකර භාවයක්, එහෙම නැත්නම් වීරයක්, නැගී හිටීමක් තියෙනවා. ඔබට ඒක තේරෙනවද? හැම කාර්යයක් ඔස්සේම පවතින ස්වභාවයක්. පැහැදිලිනේ? ආන්නේ නැගී සිටින ස්වභාවය කවරක්ද, කුමක්ද කියලා හඳුනා ගන්න. ඇලීම් සඳහා, ගැටීම් සඳහා නැගී සිටින ස්වභාවයක් තියෙනවා. අන්නේ ඒ නැගී සිටින වේගකාරී ශක්තිය දියකර හැරියොත් ඔබට හැම කාර්යයක් ඔස්සේම කටයුතු කරන්න පුළුවන්. උද්වේගකාරීව නැතිව. එහෙම නැත්තම් කෙනෙකුට දොස් කියන්න පුළුවන් ද්වේෂයෙන් තොරව. කෙනෙකුට කරුණාව දක්වන්න පුළුවන් තණ්හාවෙන්, ආශාවෙන් තොරව. බොහෝ කාර්යයන් සිදු කරන්න පුළුවන් තණ්හාවෙන්, තෘෂ්ණාවෙන් තොරව. නමුත් අර නැගී හිටින උද්වේගකර භාවයක් තිබුණාම එයා ඒකත් එක්ක නැගී හිටින්නේ. එයා ක්‍රීඩාවක් කළත් ඒ ක්‍රීඩාව ඔස්සේ එයා දියුණු කරගන්නේ මොකද්ද? අනිකා පරාජ කර ගැනීම, පරාද කිරීමේ ලෝභය සහ ද්වේෂය කියන එක මුල් කරගෙන තමයි යන්නේ. දැන් ලෝභය නෙමේද හයියෙන්ම බයිසිකල් පදින්නේ, ටෑග් වැඩිම එකට නේද වැඩිම බයිසිකල් කරු වෙන්නේ? දැකලා තියෙනවද නේ? වැඩිම බයිසිකල් කරු වෙන්නේ ටෑග් ලොකුම ටෑග්කට. එතකොට වැඩිම හයියෙන් වේගයේ වාර්තා වෙන්නේ සමහර වෙලාවට ඒ වගේ තියෙන. එතකොට බලන්න, ලෝභීය ඉලක්කමක් දුන්නහම ඒ කරා ඒ සංඥාවට තමයි ඒ පදින්නේ. ඒක තමයි ස්වභාවය. ක්‍රිකට් ගහන්නෙත් එහෙම තමයි. ලකුණක් ගැහුවාම මෙච්චර හම්බ වෙනවා. හය පාරක් ගැහුවාම මෙච්චර හම්බ වෙනවා. දින්නොත් මෙච්චර හම්බ වෙනවා ගුවාම ඉතින් ඒ ඉලක්කයට දුක් විඳලා මාංශයෙන් බලනවා. හරියට ඉතින් ජීවිතේ බලනකොට අශ්වයාට අර කැරට් කෑල්ලක් කෙල්ලුවා වගේ, කැරට් ගෙඩියක් කෙල්ලුවා වගේ, අලයක් කෙල්ලුවා වගේ තමයි. ඒ යන් කැරට් අලේ පේනෝ අශ්වයා එක කන්න යනවා. ඉතින් මිනිස්සුත් අශ්වය වගේ නෙමෙයිද අපි? ඒව නෙවෙයි. ඒව තමයි රස්සාවක් දෙනවා. ඔයාගේ පඩිය මෙච්චරයි, මේක ගන්න නම් මෙච්චර ඔබ වැඩ කරන්න ඕන, මෙච්චර දුරක් මේක ඇදගෙන යන්න ඕන කියලා කිව්වහම අර කැරට්ටලේ නෙවෙයිද ඒක? ඒ කැරට්ටලේ කන්න අපි මහන්සි වෙනවා. අපි කවුරුත් අපි අශ්වයට ඒ ප්‍රෝඩාව ගලාද මේ සමාජයේ ඉන්න ඔක්කොම කරලා තියෙන්නේ අපි ඉස්සරහින් කැරට්ටලයක් එල්ලලා තියෙන එක තමයි තියෙන්නේ. ඒ කැරට්ටලේ සඳහා තමයි මේ යන්නේ. එහෙනම් දැන් මේව තේරුම් කරගත්තාම කමක් නැහැ, අපි මිනිස්සු හැටියට ඕන අතර කරන්න බෑනේ, ජීවත් වෙන්න කරන්න බෑ සමාජ වාතාවරණය. නමුත් මේව තේරුම් ගත්තාම අපිට මේක සැහැල්ලුවෙන් අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේකයි තියෙන தත්ත්වය කියලා hina vivi වැඩ කරන්න හැකියාවක් තියෙන මෙන්න මේකයි ජීවිතය කියන්නේ. මෙන්න මේකයි සමාජය කියන්නේ. මෙන්න මේකයි මනුස්ස චින්තනය කියන්නේ. මේකයි මනුස්සයන්ගේ ආශාහ බලාපොරොත්තු කියන්නේ කියලා හැමතිස්සෙම පේනකොට අපිට ඒව පිළිබඳව hina vivi වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. එකකින් අදහස් වෙන්නේ තණ්හාව ආශාව දුරු වුණොත් තමයි එයාට ගොඩාක් වැඩ කරන්න ගොඩක් හැකියාව තියෙනවා. ඒක පුජ්‍යල කැමැත්තට සහ කුසලතා අනුව එකිනෙකාට ඒක විවිධයි, හැකියාවන් තියෙනවා. ඒ නිසා බාහිර මනසෙහි තියෙන තණ්හාවක් තෘෂ්ණාවක් නෙමෙයි අපි ඉවත් කරන්නේ, අපේ අධ්‍යාත්මික මනසෙහි තියෙන සක්කාය දිට්ඨි කියන අවස්ථාව, ආත්ම දෘෂ්ටි කියන අවස්ථාව. දැන් ඔක වෙලාගෙන ඉන්නේ, මුළු ඇඟම වෙලාගෙන ඉන්නේ, මුළු ශරීරය පුරාම වෙලාගෙන ඉන්නේ. දැන් එයාව අපි අවිද්‍යාව තියෙනකන්, ඥානය අඳුරුව තියෙනකන්, මනස පිළිබඳව තියෙන අවබෝධයේ අඳුරුව තියෙනකන් පින්නතුනේ එයා බොහෝම හොඳින් තමා තුළ වැජබෙනවා. ඒ වෙන්ජමෙනවයි කියන එකේ අදහස වෙන්නේ පින්නතුනේ දුක්ඛ දෝමනස්යන්ගේ ස්වභාවය එයා වැඩි කරනවා. ඒ දුක්ඛ දෝමනස්යන් නිවන්න ධර්මානුකූල පිළිවෙතක් අනුගමනය කරන්නේ නැතුව මිනිසුන් ලෝකේ අධර්මානුකූල පිළිවෙතක් අනුගමනය කරනවා. එතකොට ඒක තව වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කියන මේ ලෝකේ මිනිස්සුන්ගේ විසඳුම හොරි කහනවා වගේ කියලා බුදුහාමුදුරු උපමාවක් කළා. හොරි කැවුවා මොකද වෙන්නේ? කහන වෙලාවට සනීපයි. කැහල ඉවරුනහම දැවිල්ලයි. ආයේ ඒක කැසීම තුවාල වැඩි වෙනවා. ජීවිතේ ඇත්තටම මේ හොරි කහන වැඩේ නෙමෙයි ඔක්කොටම වෙන්නේ. එන්න දැවිල්ල වැඩි වෙනවා. එන්න ඒක දැවිල්ල වැඩි වෙන්න තව තව මේ විසඳුම සපේනෙහි තව තව පීඩාවට පත් වෙන ස්වභාවය වැඩි. ඉතින් මේක තේරුම් කරගත්තාම යා මොකද කරන්නේ? පුතේ මෙහෙම කහන වුණාට ඔය හොරි දඩයක් හැදිච්ච අයට කියන ළමයි පුතේ කහන්න එපා. වෛද්‍යවරයානේ කියලා දෙනවා දරුවා ඔක මේ බෙහෙත ගාලේ ඉන්න කහන වුණාට අතින් නියපොතු වලින් මේක කහන්න යන්න එපා. ගැහුවොත් මොකද වෙන්නේ? වැඩි වෙයි කියලා කියන. තුවාල වෙයි, විස බීජ ඇතුළු වෙයි. ඒ නිසා කහන්න එපා, බෙහෙත් ගන්න කියලා කියනවා. ඒ වගේ තමයි ජීවිතේත්. දැන් මේ අපි මනස කැමති කරන දේ, මනස රුචි කරන දේ එහෙම ලබා දුන්නොත් එහෙම ඒ කර හොරි කැසීම හා සමාන වෙනවා. එහෙමනම් අපි ඒ දේ මනසේ හටගනින්දි ඒක නොදී ඉන්නවා කියන එක නෙමේ, ඒ පිළිබඳව අවබෝධයෙන් ප්‍රඥාවෙන් බලනවා. අවබෝධයෙන් ප්‍රඥාවෙන් නුවණින් බලනවා ඒ දිහා. ඊට පස්සේ ඒක වියකිලා යනවා පින්වතුනි. ඒ කාලේ උපමා කළා බුදුහාමුදුරු උදක ප්‍රසාද මාණික්ක වගේ කියලා මේ ධර්මය. උදක ප්‍රසාද මාණික්ක කියලා මැණික් ගලක් තියෙනවා. ඒ මැණික් ගල දැම්මහම ඒ කියන්නේ ජලය පිරිසුදු කරන මාණික්ක කියන එකයි ඒක තේරුම. උදක ප්‍රසාද මාණිකේ කියන එකේ මේ මැණික් ගල දැම්මහම ඕනම මඩ දියකට මොකද වෙන්නේ? තියෙනවා. දැනුත් තියෙනවා රසායනික වර්ග එහෙම තියෙනවානේ. ඒක එකතු කළාම අර මඩ සම්පූර්ණයෙන්ම මිදිලා ගිහිල්ලා පිරිසුදු බවක් හට ගන්නවා කියනවා. පිරිසුදු බවක් හට ගන්නවා. ඒ වගේ මනසේ පිරිසුදු බවක් ඇති කර ගැනීම සඳහා තමයි ධර්මයේ තියෙන්නේ. දැන් ධර්මයේ කියලා දෙයක් කවුරු හරි දෙයක් ඇතුල් කරගන්න උත්සාහ කරන්න එපා. ධර්මයේ කියන්නේ ඔබ ළඟ තියෙන දේවල් ටික සකසා ගන්න. එනවා. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපිට ඉන්නවනේ මොනවද මේ නිවාස ආයතන එහෙම ඔය ඉන්නවනේ ක්ලීන් කරන අය ඉන්නවනේ නේද? ඒගොල්ලෝ ඇවිල්ලා පිරිසිදු කරනවා. ඒත්ව මුකුත් බාණ්ඩ ඒව මේව මෙහාට ගේන්නේ නැහැ. අලුතෙන් ගෙනල්ලා තියලා යන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පිරිසිදු කරන උපකරණ ටික විතරයි ගේන්නේ. ඇවිල්ලා ඒගොල්ලෝ කරන්නේ මේකේ තියෙන දේවල් ටිකම පිරිසිදු කරලා තියලා ඒගොල්ලෝ යනවා. එතකොට ඒගොල්ලෝ ගෙන ආපු දේ මෙහෙ තියලා ගිහිල්ලා නැහැ. ආන් මේ වගේ තමයි පින්නතුනේ ධර්මය. ධර්මයේ ඔබ වෙතට පැමිණෙනෝ ඔබ ළඟම තියෙන චින්තනය, දෘෂ්ටිය, වචන ආදී කියවෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේම කරුණු ඒ සඳහන් වෙච්ච දේවල් සම්‍යක් ගුණයට හේවත් පවිත්‍රතාවයට ස්වභාවික තත්වයට පත් කරලා ධර්මය බැහැර යනවා. ඒ නිසා මහණෙනි මේක ඔරුවක් වගේ. තවත් මොහොතක කියනවා පයි පිහිද ගන්න තියෙන පාවිස්සක් වගේ හරි පාවිච්චි කරන්න තමන්ට පුළුවන්. තමන්ගේ විසුද්ධිය පිරිසුදු භාවය පිණිස සියලු ධර්මයන්ගෙන් විමුක්තිය වීම පිණිස සංසාර විමුක්තිය වීම පිණිස භව විමුක්ති කර ගැනීම පිණිස සංසාරේ කිව්ව ගමම මතක් වෙන්නේ ලබනාත්ම. මේ අයට දාලා තියෙන දෘෂ්ටියනේ සංසාරය කියන්නේ මේ දැන් මේ ඉන්නේ සංසාරේ. මේ දැනන ටික තමයි සංසාරය කියන්නේ. ආයි හීනියම් මම ගන්න එපා. භවයේ කියපු ගමන් හිතෙන්නේ ඔන්න ගිය ආත්ම, පෙර ආත්ම, ලබන ආත්ම, තව ගොඩක් ඈත ආත්ම භවේ නේ. මේ ඉන්නේ භවයේ. මේ මොහොත භවය. මේ භවයේම තමයි තප්පරෙන් තප්පරේ. ඕ අලුත් වෙනවයි කියලා කියනෝ නම් කියන්නේ මේ භවය. මේ මොහොත. අතීතයක් අනාගතයක් කියලා කිසි දෙයක් නැහැ. හැම මොහොතකම මිනිස්සුන්ට පවතින්නේ මේ මොහොත. මේ මොහොතම ගත වුණාට පස්සේ අපි ගත වෙච්ච ටිකට කියනවා අතීතය කියලා, නොලැබිච්ච ටිකට කියනවා අනාගතය කියලා. හැබැයි ජීවිතේ සජීවීව පවතින්නේ මේ මොහොත. මේ මොහොත පවතින. අපි ඇසෙන් කරන්නේ මොකද්ද? උපාදානය. මොනවද ඒකෙන් උපාදාන කරන්නේ? රූප උපාදානය. කනින් මොනවද කරන්නේ? උපාදානය. මොනවද උපාදාන කරන්නේ? ශබ්ද උපාදාන. මොනවා හරි ශබ්ද. නාසයෙන්ුත් කරන්නේ උපාදානය. මොනවද උපාදාන කරන්නේ? ගන්ධ උපාදාන. ශරීරෙන් දිවෙන් කරන්නේ උපාදානය කරන්නේ රස උපාදානය කරනවා. ශරීරෙන් කරන්නේ උපාදානය දැනීම උපාදාන කරනවා. මනෙන් කරන්නේ උපාදානය මොනවද? චේතනා, සිතුවිලි, සංකල්ප, දෘෂ්ටි. අපි ඒකන උපාදානය කරනවා. දැන් මේ ඉන්ද්‍රියන් සියල්ලගෙම කෙරෙන්නේ උපාදානයක්. එතකොට අතහැරීම අතහැරීම කරන්න තියෙන ඉන්ද්‍රිය මොකද්ද? කිසිම ඉන්ද්‍රියක් හැදිලා නැහැ වෙනුතුනේ අතහරින. ඒක ඉන්ද්‍රියක් හැදෙන්න තිබ්බනේ මේක අතහරින්න කියලා. එතකොට මේ ඉන්ද්‍රිය පාවිච්චි කරලා අපිට මේක අත්හරින්න තිබ්බා. නමුත් කිසිම ඉන්ද්‍රියක් හැදිලා නැහැ මේක අතහරින්න. දැන් මොකද අපි කරන්න ඕන? පළමුවෙන්ම තේරුම් කරගන්න ඕන මේ ඉන්ද්‍රියන් ටිකෙන් මට ප්‍රයෝජනයක් නැහැ කියන එක තේරුම් ගන්න. මේ ඉන්ද්‍රියන් භාවිතා කිරීමේ මට නිදහසක් නැහැ. මේ ඉන්ද්‍රියන් දමනය කළ යුතුයි, එහෙම නැත්නම් අත්හල යුතුයි, එහෙමත් නැත්නම් ඉක්මවා යා යුතුයි. මේක ප්‍රයෝජනයක් නැහැ. මේක තමයි දුකට හේතුව කියලා තේරුම් කරගන්න. ඉන්ද්‍රයන් සය තමයි දුකට හේතුව කියලා එයා දැනගන්නවා. දැන් ඉතින් මේ ඉන්ද්‍රිය භාවිතාවෙන් එච්චර ප්‍රතිඵලයක් නැහැ කියලා තේරුම් කරගත්තට පස්සේ මොකද වෙන්නේ? අපි ඒ ඉන්ද්‍රිය භාවිතාවට වැඩිය රුචිකත්වයක් දක්වන්නේ නැහැ. අපි යාළුවෙක් කරියම් කිසි කෙනෙක් තේරුම් කරගත්තාම මේ යාළුවා නම් එච්චර අපිට ප්‍රයෝජනයක් නැති කෙනෙක්, ගැළපීමක් නැහැ කියලා තේරුණාම අපි මොකද කරන්නේ? යාළුවා දුරස් කරනවා, ආශ්‍රය කිරීම ඈත් කරනවා. ඈත් කළාම අපිට යාගෙන් ලැබුණු පීඩා, ලැබෙන ස්වභාවයේ අඩු වෙනවනේ. ඉතින් ඒ වගේ පින්නතුනේ හරියට අපි තේරුම් කරගන්න ඕන මෙන්න මේ පාප මිත්‍රය පංච උපාදානස්කන්ධෙහි පවතින මේ ඉන්ද්‍රයන් සය පංච උපාදානස්කන්ධේ තුල පවතින පාප මිත්‍ර ස්වභාවය තේරුම් ගන්නවා. ඊළඟට මේ ඉන්ද්‍රයන් හයම අතහැරියට පස්සේ අපිට මොකද්ද තියෙන්නේ? අල්ලගන්නේ තියෙන ලෝක ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන්න බෑ. ආන්න අපි ඊට පස්සේ අපිට ඇති කරගන්න හැකියාවක් ලැබෙනවා අතීන්ද්‍රිය ඥාන. ඇසින් දකිනවා, ඇස ඉක්මවා. කනින් අහනවා, කන ඉක්මවා. නාසයෙන් ආග්‍රහණය කරනවා, ආග්‍රහණය ඉක්මවා. දිවෙන් රස විඳිනවා, දිව ඉක්මවා. ගතින් දැනෙනවා, අවබෝධ කරගන්නවා, ගත ඉක්මවා. සිතින් හිතනවා, සිත ඉක්මවා. සිතට ඉහෙලින් තමයි දකින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සිතනවා, හැබැයි සිත ඉක්මවලා. රහතන් වහන්සේලාත් සිතනවා, මට මෙවැනි දෙයක් පහළ වුණා, මට ස්වාමීනි මෙවැනි දෙයක් සිතුණා කියලා ප්‍රකාශ කළා නේද? කියන මේ වගේ අදහසක් මට පහළ වුණා, මේ වගේ ධර්ම කරුණක් මට පහළ වුණා කියලා කියනවා. හැබැයි ඒත්ෝ ඒ සිත ඉක්මවලා තමයි මේ දේ පහළ කරගන්නේ. මොකන්ද මේ ඉක්මවා පහළ කරගැනීමේ සහ ඉක්මවීමෙන් තොරව බැස ගැනීමෙන් පහල කර ගැනීමෙන් අතර අපිට දැනෙන වෙනස පෙන්වතුනේ? පැහැදිලි නේ? දැන් අපි මේ මහ පොළොවේ ජීවත් වෙනවා. මේ තමයි බැසගෙන ජීවත් වීම කියලා අපි හිතමුකෝ. ඒකෝර අපිට පේන සීමාවක් තියෙනවා, දැනෙන පරිසරයක් තියෙනවා, ස්වභාවයක් තියෙනවා. යමෙක් මේ මහ පොළොවේ ස්පර්ශයක් නැතුව අහසට යනවා. කොච්චරද කිව්වොත්, අපි කොච්චර ඈතට යනවද කිව්වොත්, අපි යමුකෝ චන්ද්‍රිකා තුනක් තුන් පැත්තකින් රඳවල්නේ මුළු ලෝකෙම, මේ සියලුම අන්තර්ජාල පහසුකම් සහ මේ තියෙන විද්‍යුත් ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒ තරම් ඈතට ගියාම ඒක තමන් මේ තියෙන ලෝක බෝලේ බොහොම හොඳට දැర్శණය වෙනවා. අන්නේ වගේ දහස් ගානක් කිලෝමීටර් දහස් ගානක් ඈතට ගිහිල්ලා එච්චර විතර දුර ඉඳගෙන ලෝකෙ දිහා බලන එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මහ පොළොවේ ඉඳගෙන බලන එක්කෙනෙක් ඉන්නවා. අර මහ පොළොවේ ඉඳගෙන බලන කෙනා මම කියන්නම්, බැසගෙන බලන කෙනා ඉන්ද්‍රයන්ට. අහසේ සතකුම් දහස් ගානක් ඈතින් ඉන්න කෙනාට කියන්න පුළුවන්, ආන්න කියන්න පුළුවන්, එයා නික්මිලා නොයලී බලන කෙනා කියලා. එතකොට බලන්නේ දෙන්නට පේන මාන දෙක, කෝණ දෙක වෙනස් නේද? වෙනස්ව පේනවා. දැන් අපි පොළොවේ ඉඳන් හඳ බැලුවාම පේන විදියත්, හඳේ ඉඳන් පොළොව බැලුවාම පේන විදියත් වෙනස්නේ. ආන්නේ විදියට අපිට ඒ වෙනස අත්දකින්න පුළුවන්. ඊළඟට ඒ වෙනස තුළින් යා දකින්නේ, යා ඉන්ද්‍රයන් තුළ වහල් කෙනෙක් නෙමේ, වැසගත් කෙනෙක් නෙමේ, ඉන්ද්‍රයන් වල පවතිනා වූ දේවල් වලට යටත්ව ජීවත් වෙන කෙනෙක් නෙමේ පින්නතුනේ. ඒ නිසා මමංකාරය කියන එක යාතුල හරි අඩුයි. අර නිසා පුජ්‍යල පුතඥන වේගකාරක ස්වභාවයන් එයාට නැහැ. සිතුවි දැන් තමන්ට තරහක් ආවහම අර අමු පුතඥන එක්කන බැසගත්ත කෙනා මේක මගේ තරහ කියලා අරගෙන ඒකෙන් පරිගැනීම, ක්‍රෝධේ, ඊර්ෂ්‍යාව, වෛරය ඒව පතුරවා ගන්නවා, ඇඟේ පුරාම දා ගන්නවා. මේක මගේ මට ආපු තරහ. ඒත් වගේම ශෝකේ ආවහමත් ඒවයි. මේ මට ආපු ශෝකේ, මේ වේදනාව මගේ මේ ශෝකේ කියලා ඒකත් අදින් අල්ලගෙන විඳවනවා. දැන් මේ හැම දෙයක් දිහාම බලන්නේ දුරස්ව ඈත්ව බලනෝ මේ මුලින්ම ඉන්ද්‍රිය විශේෂයක්ම වූ දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය නැති කරගත්ත කෙනා. මේක තමයි මේ හිතේ ස්වභාවය, මේක තමයි මේ හිතේ ලක්ෂණය. මේක මෙහිම ආවට මේක වැඩි දියුණු කරන්න ගන්න, පාවිච්චි කරන්න හොඳ දෙයක් නෙමෙයි මේ අවිද්‍යාපත්‍ය සංඛාරා වෙන හැටි කියලා මෙයා දකිනවා, මුලින්ම දකිනවා පින්නතුනේ. පස්සේ නැත්තටම නැති වෙනවා, මුලින්ම කරන්නේ මෙයා දකින්න. දකින්නකොට දකින්න වේගයෙන් මොකද වෙන්නේ? අරව ෂය වෙලා දුරු වෙලා යනවා. දැන් කවුරු හරි රවට්ටන්න මොනව හරි කියාගෙන එනකොට එක පාරටම අපි මේ බොරු අල්ලගන්නට පුළුවන් සාධකයක් ඉදිරිපත් කරනවා. කිව්ව ගමන් මොකද කරන්නේ? අර බොරු එහෙම කියාගන්න බැරුව නතර කරන්න නැද්ද යා? ආන්න හරි. ආන්න මේ වගේ අපි හරියට දකිනවා නම් අපේ මනසට අපිට බොරුවක් කරන්න බැරි වෙනවා. මායයි කියලා කියන්නේ අපිට සම්පූර්ණ අවිද්‍යාව බොරුව ඇති කරන කෙනෙක්. නමුත් අපි හරියට නුවණින් විමසුවොත් බොරුවක් කියන්නෙත් නැති කෙනෙක් තමයි මායя කියන්නේ. මායяගේ එකම එක ගුණයයි තියෙන්නේ මොකද්ද? බොරු කියන්නේ නැති ගතිය. මායя කොහෙවත්වත් නැහැ ඔබ ළඟ ඉන්නේ. ඔබ ළඟ ඕනම චරිතයක් ගොඩනගන්න පුළුවන්. හැම කෙනාගේම ළඟ මායя ඉන්නවා. ඒ නිසා තමයි ඔය මිනිස්සු මරුවා සමග වාසය කියලා පච්චේම කොටාගන්නේ. ඒක නිසා ඒ කියන්නේ හැම කෙනාගේම වශයෙන් මරුවා ඉන්නවා. ඒක කිසි කතාවක් නැහැ. මොකද කෙනා ළඟ ඉන්නවා. ඒ නිසා තරහ ගියාම කියන්නේ සමහරట్లాට මගේ මරුව අවස ගන්න එපා කියලා කියන්නේ. ඒක මරුව නිදාගෙන ඉන්නවා. එයා පාඩුවේ ඉන්නවා. එයා අවස ගන්න එහෙමනම් එපා. මගේ මාරයා අවස්සුනා කියන්නේ ඒ නිසා හැම කෙනෙක් ළඟම මරුවෙක් කියනවා. ඉතින් මෙන්න මේ මාරය පරාජය කරන්න, මාරය දුරු කරන්න අවශ්‍යයි. මාරය දුරු කරන්න එහෙම බෑ. ගහලා නැගිට්ටවල යවන්න එහෙම බෑ. හරි උපාය මාර්ගික ක්‍රමවේදයක් තමයි අනුගමනය කරන්න ඕන. මාරයෙන් මිදෙන්න ඕන මාරයට හොරෙන්. ඒක මතක තියාගන්න. මාරයෙන් මිදෙන්න ඕන මාරයට හොරෙන්. මාරයට පැත්තට ඒ විදිහට ගිහිල්ලා බෑ. ආර එක පාලමක ඉන්න යක්ෂයෙක්ගෙන් මිදෙන හැටි පොඩි කාලේ අපි කතාවක් ඉගෙන ගන්නවා. දකුණු පැත්තට යන මිනිස්සුන්ට යන්න දෙනවා, වම් පැත්තට යන මිනිස්සු ඔක්කොම අල්ලන් කනවා කියලා කියනවනේ. එතකොට එක්තරා උපායක් යොදලා තමයි මේ පුජ්‍යලයා අර තප්පරයක් නිදා ගන්න කාලය තුලදී එයා ගමන් මඟ හරවලා තමයි එහා පැත්තට උපාය මාර්ගිකව ගමන් කරන්නේ. කියන්නේ යක්ෂයා රවට්ටලා. ඒ වගේ මායයෙන් නිදහස් වෙන්න ඕන මායයට හොරෙන්. මායයත් එක්ක ගැටිලා බෑ. තරහ අරගෙන කේන්ති ගස්සලා එහෙමත් බෑ. මාර පාක්ෂික වෙලා ඒත් බෑ. මාර පාක්ෂික වෙලත් බෑ, මායයත් එක්ක ගැටිලත් බෑ. මේක ඉවත් කරගන්න. කොහොමද මේකට සාමදාන වැඩපිළිවෙලක් අපි අනුගමනය කරන්න ඕන? සාමදාන වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ඕන. ඒකත් හරියට පින්නතුනි යුද්ධයක් ජයග්‍රහණය කරගන්න වැඩපිළිවෙලක් තමයි. යුද්ධයක් ජයග්‍රහණය කිරීම සඳහා මුලින්ම කරන්නේ සැපවුම් මාර්ග අවහිර කරනවා. ඒක තමයි කරන ප්‍රධාන සාධකය. ඒක කරන්නේ නැතුව ජයග්‍රහණ කරන්න හම්බ වෙන්නේ නැහැ. සැපවුම් මාර්ග අඩාල කරන්න ඕන. සැපවුම් මාර්ග අඩාල කරාම මිනිහා කෙට්ටු වෙනවා. පළවෙනි සාධකය. ඊට පස්සේ තමයි වෙන්නතුනේ මේ ආක්‍රමණය කියන එක සිද්ධ වෙන්නේ. ඒ ආක්‍රමණය කියන එක පේන විදිහට ගිහිල්ලා පහර දෙන්න පුළුවන්කම නැහැ. හැම දෙයක්ම গুপ্ত විදියට සහ සැඟවුණු විදියට පවතින ඕන. සතුරාගෙන් සැඟවුණු විදියට গুপ্ত විදියට පවතින ඕන. එයාට කිසි දෙයක් දැනගන්න තියන්න බෑ. ඒගොල්ලන්ට දැනගන්න තියන්න බෑ. හැම දෙයක්ම රහස්‍යභාවයකින් යුක්තව පවතින්නේ. මේන්න මෙහිමයි අපේ මායාව අපි අල්ලගන්නේ. එහෙම නැත්තම් මුදාහරින්නේ. මාරය හැබැයි පින්නතුනේ දැන් අපි අරගෙන ඉන්නේ මාරයාගේ නවාතනෙනේ. මාරයාගේ නවාතනෙ ඉන්නේ. අපි මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කරනකොටම කියනවා ඔබට ඕන විදියට ඔබ ජීවත් වෙනවා නම් ඔබේ තැනකට ගිහිල්ලා ඔබ ජීවත් වෙන්න, මගේ තැන ඔබට ඕන විදියට ජීවත් වෙන්න බෑ කියන කතාව මාරය කියනවා. ඊට පස්සේ අපිට විශේෂ තැනක් නැත්නම් අපි කියන්නේ නෑ ඔබ කියන විදියකට අපි ජීවත් වෙන්න. එහෙම කියනවද නැද්ද? කියනවනේ. හැබැයි අපිට විශේෂ තැනක් තියෙන්න ඕන, යන්න තැනක්. එතකොට මාරය කියනකොට මේ ඔබේ දේවල් මගේ දේවල් ඔවා කියලා කියනකොට මොකද කියන්නේ? ඔබේ දේවල් ඔබ ගන්න. ඔබේ දේවල් ඔය සියල්ල මට ඔබ ගන්න. අර මාර පරාජයේ අර සිද්ධාර්ථ ඒ සිතුවමෙත් ඒක සඳහන් වෙනවා. ඔය ලෝකයේ අයිති මටයි. කියලා කියනකොට මොකද කියන්නේ? ගෞතම සිද්ධාර්ථයන් කියන්නේ මම ලෝව අත්හරින්නේ. මම ලෝකේ අත්හරින කෙනෙක්. ඔබේ ලෝකේ ඔබ ගන්න ප්‍රශ්නයක් නෑ. මම ලෝකේ අත්හරින කෙනෙක්. මම මේ ලෝකේ සියල්ල අත්හරින කෙනෙක්. ඇයි? සියල්ලම වේදනාකාරී, සියල්ලම දුක් සහිතයි. සියල්ලම පීඩා සහිතයි. මනස පුලුස්සන ස්වභාවයෙන් යුක්තයි. මම සියල්ලම අත්හරින්න සූදානම්. මොනවද අත්හරින්න බැරි? කිසි දෙයක් නැත. අත්හරින්න බැරි කිසි දෙයක් මට නැත. ඕනම දෙයක් අත්හරින්න පුළුවන්. මව්පියෝ ඔව් පුළුවන්. සහෝදරයෝ ඔව් පුළුවන්. බිරිඳ පුළුවන්. දරුවෝ පුළුවන්. ඔබේ ඇස කන නාසය දිව ශරීරය පුළුවන්. එතකොට ඔබ මරණයටපත් වෙයි. ඔව් මම ජීවිතයත් අත්හරින කෙනෙක්. ඔය වචන ටික ඇහෙනකොට මාරය විලාප දීලා කියනවා මේ ලෝකෙ මිනිස්සු මගේ වසඟේ පුර කාලා ඉන්නේ. මේ එක්කෙනෙක් විතරක් මේ මහා වීරයෙක් මේ අත්හරිනවා මනසින් සියල්ල. මේක පිටින් ගන්න එපා. පිටින් ගත්තොත් එහෙම මහ මුලාවක් වෙනවා. අධ්‍යාත්මික මනස තුල බලයක් තියෙන්න ඕන. ඕනම දෙයක් අත්හරින්න පුළුවන් බලයක් තියෙන්න ඕන. අන්නේ බලයට තමයි මේ බලශක්තිය නිපද වෙනකොට තමයි පින්න තුනේ මේ ප්‍රඥා බලය හමුවේ තමයි මායයට අභය තුල ජීවත් වෙන්න හැකියාව. නැත්නම් දැන් සමහර අයගේ තියෙන ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් නිර්භීතකම තියෙනවා. හැබැයි ඒගොල්ලෝ එහෙම නිර්භීතකම් තිබුණා කියලා හැමතැනම ගිහිල්ලා මේ චණ්ඩිකන් දාලා මේ ප්‍රශ්න හදාගන්නේ නැහැ. ඒ නිර්භීතකම යාළඟ තියෙනවා. ඒ තියාගත්තාම නමුත් ඒ කිසි කෙනෙක් එක්ක ගැටෙන්න නැතුව ජීවත් වෙන්නට ඒ නිර්භීතකමම යා භාවිතා කරනවා. කිසි දෙයකට සැලෙන්නේ නැති නිර්භීතකමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණේ මේ නිර්භීතකම. මොනම දෙයකටවත් සැලෙන්නේ නැහැ. මොනවයින්ද සලවන්න පුළුවන් අපිව? අපිව යම් කිසි දෙයක බැඳුනොත් ඇලුනොත් තමයි ඒ ඔස්සේ තමයි අපිව සලන්න පුළුවන්. නමුත් මේ කිසිම දෙයක නොබැඳී මනසින් ඉන්න මේ උත්තමයන් වහන්සේ හැම දෙෙම ඉක්මවා බලන උත්තමයන් වහන්සේ දකින්නේ මේවයි සැලෙන්න කරුණු නැහැ. මේවයි තියෙන්නේ යථාර්ථවාදී ස්වභාවයක්. ඒ ස්වභාවය තුල ක්‍රියා කරනව ඇරෙන්න ඊට වැඩි දෙයක් කරන්න දෙයක් නැහැ. මේකේ සැලෙන්න තරම් දෙයක් නැහැ. මේකේ තියෙන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක් කියලා එක තේරුම් කරගන්නවා. රහතන් වහන්සේලා අනුතුරක් වුණාම කාට හරි රෝගයක් හරි හැදුනහම උන්වහන්සේලා ප්‍රතිකාර කරනවා, අදාළ ක්‍රියාව කරනවා. නමුත් සැලෙන්නේ නෑ. දැන් බුදුහාමුදුරු සියල්ල අතහැරිය කෙනා කියලා අර මේ ධාරු චීවර හාමුදුරු නැති වුණානේ. නේ ධාරකෙක් ඇනලානේ. නැති වුණාම නමුත් ඕ මම ඕ හැමදේම අතහැරලා තියෙන්නේ කියලා අර මලමිනිය පහර දාලා ආවේ නැහැ නේද සතුන්ට කන්න කියලා. මොකද කරේ? කිව්වා තමන්ගේ අනිකුත් ස්වාමීන් වහන්සේලාට මාගේ පුත්‍රයා කර තියාගෙන එන්න කියලා. කර තියාගෙන එන්න කියලා අරගෙන ගිහිල්ලා ගෞරවාන්විතව ආදාහනය කළා. දැන් තේරෙනවනේ දැන් ඒකට ධම කියන්නේ කොතනද? මේ අතහැරීම කියන්නේ මොකද්ද? මේක දුෂ්ට වැඩක් කරන වැඩක් එහෙම නෙමෙයි කියන එක හොඳට තේරුම් කරගන්න ඕනේ. ඈ දැන් දරුවත් හරිනවා කියලා කියන්නේ දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැහැ කියන එක නෙවෙයි, වඩාත් හොඳට අවබෝධයෙන් පිරිසිදුව ඉරේ කරන්න පුළුවන් කෙනෙක් බවපත් වෙනවා. ඈ මේ මනසේ තියෙන අවිද්‍යා සහගත බැඳීම තමයි අපි ඉවත් කරන්නේ. දැන් ධනයත් හරින කෙනෙක් කියලා කියන්නේ ඒක අකාර්යක්ෂමකව අවඩදායි විදියට ඒව පරිහරණය ධන විනාශයන් කරගන්න කෙනෙක් නෙමෙයි. ඉතාම ක්‍රමානුකූල විදියට පරිස්සමට අවශ්‍ය විදියට විහිදම් කරන කෙනෙක් බවට එයාපත් වෙනවා. හැබැයි අතහැරීම තුළ ඒ චේතනාවෙන් කරන හිත හිතා කරන ක්‍රියාවලියක් නෙයි, ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලියක් බවට පත් වෙනවා ඒක අවබෝධයෙන් පස්සේ. පැහැදිලිනේ? අවබෝධයෙන් පස්සේ ඒක ඉබේ ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඒක මම මේක මෙහෙම කරන්න ඕන, මෙහෙම අත්හරින්න ඕන, මං අත්හැරියා වාගේ ඉන්න ඕන, දැනෙන්නේ නැතුව වාගේ ඉන්න ඕන, ගණන් ගන්න නැතුව ඉන්න ඕන, එහෙම කතාවක් නැහැ. එහෙම කතාවක් නැහැ. ස්වභාවික ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඇයි අප තුල ධර්මයේ මතු නොවන්නේ? ධර්මයේ අපි තුල මතු නොවන්නේ අපි තුල ධර්මයේ ගුණ නැති නිසා. ධර්මයේ ගුණ නැති නිසා ධර්මයේ මතු වෙන්නේ. ධර්මයේ තියෙන ගුණාංග අපි තුල මතු වෙනකොට ධර්මය අපි තුල මතු වෙනවා. දැන් පැලයක් පැලවෙන්නේ නැති වෙනකොට අපි අහනවා මොකද අනේ මේ පැලේ පැලවෙන්නේ නැති කියලා. කුෂි කර්මලදාරි මහත්තයා කියනවා මේකට මේ පූර්ව වර්ගය නෑ, ඒකයි මේක පැලවෙන්නේ නැත්තේ. මේකට මේ පස් වර්ගය නෑ, ඒ නිසයි මේක පැලුනේ නැත්තේ. ආදි වශයෙන් කියනවා. ඒ වගේ ධර්මයේ අපි තුල පැලවෙන්න අපි ධර්මයේ ස්වභාවයක් පසක් මෙතන හදන්න ඕන. පළවෙනි එක තමයි පින්නතුනේ මේ මනසේ තියෙන විවෘතභාවය. පළවෙනිම අවශ්‍ය තමන් ගේ හිත තමන්ට මේක වරදක් කියලා දැනලා දුන්නොත් ඒක පිළිගන්න ස්වභාවය තියෙනවා. ඒ කාටත් පේන කරන දෙයක් නෙවෙයි තමන්. ඒක තමන් හිතේ නිවැරදි කරගන්නට ක්‍රියා කරන වැඩපිළිවෙල තියෙන්න ඕන. හිතෙන් තමාව ඉල්ලන වැඩපිළිවෙල තියෙන්න ඕන. ඒක එහෙම වෙන්න ඕන. එතකොට තමයි තමන්ගේ හිත සංසුන් කරගන්න හැකියාව තියෙන්නේ. අර පොඩි කාලේ මම කියලා තියෙනවානේ මම දොඩම් ගෙඩියක් හොරෙන් අරගෙන ගිහිල්ලා සීපාදේ අරගම මේක හිතට හරිනේ එන ගමන් සල්ලි දී කරා. විනෝදිත කරන වැඩේ පස්සේ ඒක මනසට බලපෑමක් ඇති කරනකොට ඒක නිවැරදි වෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? ඒක නිවැරදි කරන්න ඕන. මේ යාළුවොත් එක්ක කරපු මේ විනෝදිත කරපු වැඩ සමහර අය නම් ඔක ඇත්තටම කරගෙන යනවා. නමුත් ඒක අත්තහම මේ අර ඇඟේ තියෙන හයියක් නැති වෙලා මනසට පුදුම විදියට මේ බලපෑමක් ඇති කරන කරේ වැරදි වැඩක් කියලා. ඊට පස්සේ ආයේ ඒක දීගෙන ආවම හිතේ සන්තෝෂේ හටගන්නවා. ඒක තමයි. ඒ නිසා අපේ මනස අපි නිවැරදි කරගන්න තියෙන එහෙම නිවැරදි නැති මනසකට පිනුසුන් ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. පුළුවන් තරම් හිත නිවැරදි කරගන්නට අපි උත්සාහවත් වෙන්න ඕන. ඒ පමණකින් පමණක් ධර්මයේ දකින්නත් බෑ. ඉතින් වැරදි අඩපාඩුකම් නැත්තේ නෑ. දැන් ඔය අඟුලිමාලගේ ළඟ තිබුණා ආයෙත් වැරදි කරන්න බැරි වැරදි ගොඩක් සිද්ධ වුණානේ යාතින් නේද? මේ විශාල මිනිස් ඝාතන ගොඩක්. එතකොට මොකද කරන්නේ? බුදුහාමුදුරු පැන් වීදුරුවක් දුන්නා මේ ආර්ය භූමියේ උපදිච්ච දවසේ ඉඳලා ශාසනයට ඇති වෙච්ච දවසේ ඉඳලා මම කිසිදු පාපයක් කරලා නැහැ. ඔබ වෙනම කෙනෙක් දැන්. එහෙම කල්පනා කරලා ධර්මය ගැන කල්පනා කරන්න කිව්වා. ඒක හදන්න බැරි වැඩ ටිකක්. ඊට පස්සේ තමයි ධර්ම අවබෝධය කරගන්න පහසු වුනේ. හැබැයි ආනන්තරේ පාප කර්ම නැති නිසා වීරිය වැඩි කරොත් අරව පරදවල ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. ආනන්තරේ පාප කර්ම සිද්ධ වුණාම බෑ. ආනන්තරේ පාප කර්ම කියලා කියන්නේ අත්හරින්න බෑනේ, අමතක කරන්න බැරි දේවල් තියෙනවා. දැන් සමහර මිනිස්සුගේ ජීවිතේ පාප කර්ම තියෙනවා අමතක වෙන්නේ නැහැ. අපිට කියලා තියෙනවා වඩක් අයගේ සමහර පාප කර්ම තියෙනවා අමතක වෙන්නේ නැහැ. බරපතල පාප කර්ම තියෙනවා. එහෙම දේවල් වුණාම ටිකක් අත්හරින්න අමාරුයි. ඒවට කර්ම විපාක වශයෙන් ගෙවීමද මේසුන්න කරන්නට සිදු වෙනවා. නැත්නම් අනිත් ඒවා ඔක්කොම වීර්යයෙන් යටපත් කරගෙන දුරු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කම තියෙනවා. නමුත් ඉස්සරහටම ගියාම ධර්ම අවබෝධයත් එක්කම අවබෝධයටපත් වුණාම සිතට අකුසල සිත් ස්වභාවයකින් මානව ධර්ම ඉක්මවා ගියපු ස්වභාවයකින් සිතුවිලි පහළ කරන්න බෑ. එයා ස්වභාව ධර්මයෙන් පාලනය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරු ප්‍රධාන වශයෙන්ම අනිවාර්යයෙන්ම ආනන්තරේ පාප කර්මාදී කියලා කිව්වට පින්නතුනේ සාමාන්‍යයෙන් සතෙක් ඝාතනය කරන්නවත් හිතෙන්නේ නෑ. වතුර කෝපෙන් දඟලන කුරු මිනිහා දැක්කත් එයාට අමෝතු ප්‍රේමයක් කරුණාවක් නෙමෙයි ඒ සතාව ගුණින් තියන්න ඕනේ කියන අදහස ඇති වෙනවා. මොකද ආත්ම සංවේදී වෙන්නයි මේ අපි ඉගෙන ගන්න. පුළුවන් තරම් තත්තාකාරය කියන්නේ ඒක. තථාගත දර්ශනය, තථාගත ධර්මය කියන්නේ ඒක. ආත්ම සංවේදී වෙන්න පුළුවන් තරම්. එතකොට මේ කපටි බුද්ධියෙන්නේ මේ ආත්ම සංවේදී බව ඉක්මවන්නේ. ඔය බල තණ්හා, නිල තණ්හා, ධන තණ්හා, ලෝභ, දේශ, මෝහත් එක්ක මිනිසුත් එක්ක ඇලින් ගැටින් ඉන්නේ මේ ආත්ම සංවේදීතාවෙන් ඔබට ගිහිල්ලා කටයුතු කරන්නේ. එහෙම නැත්තම් ඒ කිසි වෙලාවක කටයුතු කරන්නේ නැහැ. කිසිදු දෙයක් දරාගත් නොගත් කෙනෙක් වුණහම මොනතරම් ලේසිද? දැන් බලන්න බුදුහාමුදුරෝ සම්මා සම්බුද්ධ. එකෙන් අදහස් වෙන්නේ මං කිසිම බුද්ධිකර ස්වභාවයක් දරාගෙන නැත. සම්‍යක් ඥානය, සම්මා සම්බුද්ධ, සම්‍යක් ප්‍රතිපදාව, සම්මා දිට්ඨි, සම්මා සංකප්පාදී කියන වචන වලින් ඔක්කොම ගැලපිලා එන දේ මේක. සම්මා සම්බුද්ධ ස්වයං ඥානයෙන් අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ කියලා කියන අර්ථය වැරදි. ස්වයං ඥානයෙන් අවබෝධ කරගත්ත නිසා නෙමෙයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම මම අවබෝධ කරගත්ත දෙයක් නැහැ කියන එක. මම අවබෝධ කරගත්ත අවබෝධ කරගෙන දෙයක් නැහැ මොකවත්. ඒක තමයි මගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. මට තියෙන්නේ සම්‍යක් ඥානය. ඒ කියන්නේ මගේ ඥානය ඇතුළේ මොකක්වත් නැහැ. මොකද සම්‍යක් ඥානයක් ඇතුළේ තියෙන්න පුළුවන්? තිබුණොත් ඒක ලෝකයට සාපේක්ෂව අපි ගණන් හදනවා නම් ඒක දෘෂ්ටියක්මයි. ඒක මිත්‍යා දෘෂ්ටියක්මයි. දැන් මේ ඇත්ත හිතාගෙන ඉන්නෝනේ මේ සම්මා දිට්ඨිය කියලා එකක් ලෝකේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නෝ. සම්මා දිට්ඨිය කියලා එකක් ලෝකේ නැහැ. ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය කියලා එකක් ලෝකේ තිබ්බනම් ඒක සම්මා දිට්ඨික වෙන්නේ නැහැ. ඒක එහෙමනම් ඒක දෘෂ්ටිය. දෙ පුදජන ලෝකයට සාපේක්ෂව ලෝකෝත්තර දර්ශනය දකින්න නැතුව ලෝකෝත්තර ධර්මයට සාපේක්ෂිත විදියට ලෝකෝත්තර ධර්මය දකින්න ඕන. ඒකට සම්මා සම්බුද්ධ කියලා කියන්නේ කිසිම බුද්ධිකර භාවයක් තමන් ග්‍රහණය කරලා නැහැ. ඒක තමයි සම්‍යක් ඥානය සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ දෘෂ්ටියක් නැහැ. ඒක තමයි යහපත් දැකීම කියලා කියන්නේ. දෘෂ්ටියකින් තොරව බැලීම. එහෙම නැත්නම් ඉන්ද්‍රිය විශේෂීක්මවා බැලීම. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර කරලා ඕ කටයුතු කිරීම කියලා කියන්නේ අදහස් කරන්නේ ඕක. අපේ ඉන්ද්‍රිය සංවර කිරීම කරන විදිය දැක්කම hina යනවානේ. ඉන්ද්‍රිය සංවර කළා නම් බිම්බලාගෙන තමයි මියන්න ඕන. එහෙමද? එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න බෑ. එසේ ඉන්ද්‍රිය සංවරය ගැන දන්නේම නැහැ කියොත් ඉතින් නෙවැරදි. කියලා වැඩක් නැහැ. ඒක සමාජය තුළ ඒක තේරුමක් වෙලා නැහැ. මේ කරන ක්‍රියාවලිය තුළ දකින දැකීම තුළ සිතන සිතුවිල්ල අතර තියෙන අවිද්‍යාව දුරු කරන්න, එහි තියෙන මුලාව දුරු කරන්න, එහි තියෙන වේදනාව දුරු කරන්න, ඒ සියල්ල අතර පවතින වේදනාත්‍රය ඉක්මවන්න. ඒ ඇති වෙන දෙයක් ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉතාම කෙටියෙන් පැහැදිලි කළානේ මේ මහණෙනි මේ වේදනාත්‍රය ඉක්මවන්න, මේ වේදනා තුන ඉක්මවන්න ආයි වෙන මොකක්වත් දහමක් කියලා එකක් ඉගෙන ගන්න ඕනේ නෑ. මේක සරලම සරල දෙයක් නේ. වේදනා තුන ඉක්මවන්න, එතකොට සියල්ල හරේ. හයි දෙයක් ඕනේ නෑ. මොනවද වේදනාත්‍රය කියන්නේ? සුඛ, දුක්ඛ, උපේක්ෂා. බුදු කෙනෙකුට සුඛ ස්වභාවයක් නැහැ, දුක්ඛ ස්වභාවයක් නැහැ, උපේක්ෂා ස්වභාවයක් නැහැ. හැබැයි නිබ්බානම් පරමං සුඛං. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේගේ සායනංශගෙන කාන සායනංශ, වේදනාවක් නැත්තම් කොහොමද සැප වෙන්නේ නිවන කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ආයුෂ්මතනේ නිවන සැප වෙන්නේ වේදනා නැති නිසා. ඇත්තෙම ඇත්ත වෙන්න තුන ඉස්සර අපිත් එහෙමයි. ගිනි ගන්නෝ හිත පිච්චෙනව නොයිකුත් දේවල් වලේ. අපිට හිත කියන එක තිත්ත වෙලා හිතෙන සල්ලි කර්මයකින් ඉවත් කරන්න තිබ්බනම් ඉක්මනින්ම ඉවත් කරගන්නවා. එහෙම ක්‍රමයක් නැහැ මේක කොහෙන් හරි ඔයලා මේක අයින් කරලා ඉවත් කරලා දාන්න ඕන කියලා. ඉතින් දැන් එහෙම ගිනි ගන්න ස්වභාවයක් නැහැ. ක්වත් යන් කිසි ගැටලුකාර ස්වභාවයක් හරි මොන හරි දෙයක් තියෙන එකට ඒක උත්තරයක් දුන්නයි කියලා අපිට ගිනි ගන්න ස්වභාවය නෑ, පිච්චෙන ස්වභාවය නෑ. ඉතින් අර වේදනාත්‍රය ඉක්මවා දකීමේ ඒ කුසලතාවයේ තියෙන පින තමයි අපි මේ වාසනාව තමයි ධර්මයේ තියෙන භාග්යය තමයි අපි විඳින්නේ. වේදනාවක් විඳන කියන වචන පාවිච්චි කළාට ලෝකෝත්තර සත්‍ය විඳනයක් නැහැ. ඒක තමයි ඒ දැනෙන්නේ. වේදනාත්මක දැන ගැනීමක් නම් නෑ. මොකද අපි ලෝකෝත්තර බවට කොච්චරපත් වුණත් ලෞකික වචන වලින් ඇරෙන්න කතා කරන්න නම් ලෝකෝත්තර වචන නෑ. ඒක නිසානේ අපි නිතරන්තරයෙන්ම කියන්නේ මේ අපි කියන්නේ බොරු කියලා. ඇත්ත කතා කරන වචන හදන ලෝකේ නෑ. ඇත්ත නිහඬයි. තේරුණාද වෙන්න තුනේ? ඇත්ත කතා කරන වචන හදලා නෑ. තනිකර සම්මුති ආකල්ප දෘෂ්ටි කතා කරන්න තමයි මේ වචන හදලා තියෙන්නේ. සත්‍යයේ වචන නෑ. සත්‍ය නිහඬයි. පූර්ණත්වයේම නිහඬ බවක් එක තියෙන. නිහඬ කළ බවක් නෙමෙයි, නිහඬ වුණු බවක් තියෙන්නේ. ඔබට කිව්වොත් නිහඬව ඉන්න කියලා, ඇත්තෙම ඔබ නිහඬ කරනවා ඔබේ මනසනේ. එහෙම ඇති ඇත් ඉන්නවා. එහෙම නිහඬ කරන මනස නෙමෙයි මේක, නිහඬ උණු මනස. දැන් බලන්න, නිහඬ උණු මනස තුල යා පුදුම විදියට සහනය ඉඳිනවා. නිහඬ කරගත්ත කෙනාට මනස, එයාට ඒ සහනය නැහැ. සියලු ක්‍රියාවන් අත්හරින. දැන් ඉතින් මේක අහගෙන ඉඳලා කොහොමද අපි මේක කරන්නේ කියලා හරි කරන්න ක්‍රමයක් නැහැ. මම තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ කියලා කිව්වා. කොහොමද ඔබ මේ සංසාර සාගරේ තරණය කළේ? මම තරණය කළෙත් නැහැ. ඕක තරණය කරන්න එහෙමයි. තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. ඒ කියන්නේ කිසිදු ක්‍රියාවලිය කියන පද්ධතියකට බුදු කෙනෙක් අදාළ වෙන්නේ නැහැ. ක්‍රියාවික වූ ස්වභාවයක්. ඔබට විශ්යයිද? ඉතින් විශ්ය නැහැ. විශ්යවන මාධ්‍යයෙන් මොනව හරි ටිකක් ඔළුවේ පුරව ගන්න අයට ඉතින් දැනුම විතරක් එකතු වෙයි. දැනුමින් පල් වෙලා මේ අය එච්චර ඇති දෙයක් නැහැ. මේක දාර්ශනික දෙයක් නිසා මතක තබා ගන්න තියෙන දෙයක්. ඉගෙන ගන්න තියෙන දෙයක්. එහෙම කරපින්නගෙන යන්න තියෙන දෙයක් නන් නෙමේ. ඉගෙන ගන්න කිසි දෙයක් නැහැ. සියල්ල පේනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අර්ථ නොදත් ගාථා පද 1000ක් මතක තියා ගන්නවට වැඩි එක ගාථාවකින් එක කරුණකින් ඔබ ධර්මයේ දකින්න, ඒ අර්ථය අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න ඒ හොඳටම ඇති. එවිට මුළු ත්‍රිපිටකයම ඔබට පේනවා. හැබැයි ත්‍රිපිටකයේ නම්බර් වලින් කියන්න පුළුවන් නැති වුණාට ත්‍රිපිටකයේම තියෙන දේවල් කියනවා. නම්බරින් කිව්වේ නැති වුණාට දකින්නවා. නම්බර දාන්නේ ති පොත් අච්චු ගහන අය නේද? නමුත් මුළු ත්‍රිපිටකයේම තියෙන ධර්මය යාට පේනවා. ඒසා සරලව එක දෙයකින් ලෝකය තේරුම් කරගන්න වටහා ගන්න. ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි සයිලන්ස් කොහොමද අපි මේක කරන්නේ කියන. දෙන්න තියෙන උත්තරේ තමයි රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. ඒ නිසා ඔබත් රැඳී සිටින්නත් එපා, තරණය කරන්නත් එපා. එවිට ඔබට මේ සංසාර සාගරේ ජය ගන්න පුළුවන්. ඔබට මේ වෙනකන් ජය ගන්න බැරි වෙලා තියෙන්නේ රැඳී ඉන්නවා, තරණය කරනවා. රැඳී ඉන්නවා, තරණය කරනවා. මේ දෙක තමයි හැමතිස්සෙම සිද්ධ වෙන්නේ. එක මොහොතකදී අත්හිට වෙනවා, රැඳී සිටින්නෙත් නැහැ, තරණය කරන්නෙත් නැහැ. අන්න අලුත් ගමන් මගක් ආරම්භ කරනවා. ඊට පස්සේ යන ගමන් මග දිශාවකට නෙමෙයි පිය සටහන් නැති මාර්ගයක් නොඇටි ඇදී ඒ මඟ දිගේ ඔබ ගමන් කරනවා. ශ්‍රමණයා ළඟ පිය සටහන් නැත. පිය සටහනක් හැටියට ශ්‍රමණයෙක් හඳුනා ගන්නටත් පුළුවන් කමක් නැත. ආකාශේ පදන්නත්ති සමනෝ නැති බාහිරේ. ආහසේ පිය සටහන් නැත, ශ්‍රමණයන් බාහිරේ නැත. බාහිරේ කියන්නේ පිය සටහන්. පිය සටහනක ස්වභාවයක් ශ්‍රමණේකු ළඟ නැත. ඒ කියන්නේ හැඳින ගැනීමට සංඥාවක් ශ්‍රමණයා ළඟ නැත. එහෙම නැත්තම් නිවන ළඟ නැත, ධර්මයේ ළඟ නැත. ඔබ සංඥාවකින් හඳුනගන්නේ හැමදේම උත්සාහ කරන්නේ නේ. දැක්ක දෙයක් දැක්කනුව දැකලා තේරුම් ගන්න. එහෙම නැත්තම් දකින්නට පුළුවන් දෙයක් දැකලා තේරුම් ගන්න නෙවෙයිද ඔබ පිය සටහනකින් යමක් හඳුනගන්න නෙවෙයිද උත්සාහ කරන්නේ? සාමාන්‍ය ලෝකයේ දෙයක් හඳුනගන්නේ ඒ වගේ සාපේක්ෂිත ධර්ම ක්‍රමවේදයකට ඒව හඳුනගන්නේ. නමුත් මෙහි පිය සටහනක් හැටියට නම් ඔබට මොනවා හරි සංඥාවක් ඇති කරගන්න පුළුවන්, සලකුණක්, ලේබලයක් හැටියට ඔබට ධර්මයේ දකින්න බෑ. සංඥා නිරෝධයෙන් ධර්මයේ දකින්න මිස සංඥාවෙන් ධර්මයේ දකින්නට පුළුවන් කමක් නෑ. ඒ නිසා ඔබේ තුල සංඥාව. දැන් සංඥාව කියන්නේ මොකද්ද කියලා දන්න? සඤ්ඤාණ නෙමෙයි, මේක දිහා බලනවා. ආ සඤ්ඤාණ, හා මේ තියෙන්නේ අර අරකනේ කියලා අඳුන ගන්නවා. මම තව කෙනෙක් දිහා බලනවා. ආ මේ නී යන්නේ. ආයිත එතකොට පින්නතුනේ මේ අපි හැම දෙයක්ම හඳුනගන්නේ මොකෙන්ද? සඤ්ඤාණ. සංඥාවෙන් තොරව අඳුනගත්ත මට එකක් කිය. සංඥාවෙන් තොරව අඳුනගත්ත එකක් කිය. කිසිවක් තියෙනවද? අපේ ගෙදර ඉස්සරහා තියෙන කොස් ගහක් මං අන්නේ කරන සංඥාවෙන් දොර හදලා තියෙන කියලා. ඒක කියන්න පුළුවන්. ඒ නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සෙක් ඉන්නව මං නම් එයා සංඥාවෙන් දොර හදලා ඉන්නේ. මොනම දෙයක්වත් නැහෙනෙ පින්නතුන. කිසි දෙයක් නැහෙනෙ. හොඳ හෝ නරක වශයෙන් සංඥාවෙන්ම තමයි හඳුනගන්න තියෙන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා ලෝක සංඥාවෙන් දොර හදනගත දෙයක්. ඒක අවබෝධ කරගත්තා ඉන්න තේරණා ඉන්න මොකද? නිවන අඳුර ගන්න සංඥාවෙතර කිසිම සංඥාවක් නැහැ ස්වාමීන්. නමුත් පුදුමාකාර සැනසෙල්ල කිසිම දෙයක් නොපෙනෙනවා ගන්නට බලන්න පුළුවන්. මොනම දෙයක් පිළිබඳව නොපෙනෙනවා කියන ගන්නට බලන්න පුළුවන්. සංඥාවක් නැහැ. පේනවා ඒ තැවරෙන්නේ කැඩපත වාගේ. උමනාවෙන් ඒ පිළිබඳව සංඥා පහළ කරොත් ඇරෙන්න නැත්නම් සංඥා පහළ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. දරාදන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ඉන්නවා කියන්නේ ඒ වගේ අවස්ථාව. සංඥා පහළ කරගන්න කැමැත්තක් නැතුව වාසය කරනවා ඒ ටිකේදී. නැත්නම් ගමන් කරද්දි සංඥා පහළ කරනවා. නැත්නම් බෑනේ. අපි පාර යද්දී අපි හිතනවා අපිට මේ වෙන්න මේ සංඥා ටික එන්න ඕන කියලා. වාහනයක හෝන් හඬේ සංඥාව අපිට වැඩ කරන්න ඕනද නැද්ද? වැඩ කරන්න ඕන. පිටිපස්සෙන් හෝන් එකක් ගැවුවොත් පිටිපස්සෙන් ඕන එකක් ටක් ගාලා අපි ඒකට ක්‍රියාව කරන්න ඕන. ඒත් අපි අර නිරෝධ සෝය විඳින වෙලාවල්දී අපි කරන්නේ සංසුන් තැනක වාඩි වෙලා අර කිසිදු සංඥාවක් අවශ්‍යතාවයක් නැත කියලා වාසය කරනවා. ඇහෙනවා නමුත් ගන්නෑ. ඇහෙනවයි කියලා කියවර ගන්නෙ නැති ස්වභාවයෙන් තැවරෙන්නේ නැති ස්වභාවයෙන් තමයි ඒක ඇහෙන්නේ. දැන් පුජ්‍යලයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු එක පුස්සක් නේද? දැන් මමත් ඒ කාලේ හිතාගෙන හිටියේ මේ මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. එහෙම ලොකු දෙයක් නේ පොඩි කාලේ පොඩි කමට හරි එහෙම හිතන එක ලොකු දෙයක් නේ. අර හැම තේසෙම බෑ ගියාක්න හින්න ලෝකේ මට ඕනම දෙයක් කරන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, ඕනම තත්වයකට ගොඩ නැගෙන්න මිනිස්සෙක් හැදෙන්න පුළුවන් කියන අදිෂ්ඨානයක් තියෙනවා කියන්නේ ඒක සංසාරික ලොකු බල සම්පන්න වීරයක්. ඒ අවසානයේ තේරුම් ගත්ත හැමදේම භෞතික ලෝකේ මට කරන්න පුළුවන් වුණාට මෙන්න අභියෝගයක් ලැබිලා තියෙනවා මට කරන්න බැරි දෙයක්. මේකදී මම ඉක්මවා යන්න ඕන. මම ඉක්මවා යන්න ඕන. මම ඉක්මවා ගියාම ඒ කියන්නේ මම ඉක්මවා යනවා කියන්නේ ඈස ඉක්මවා ගියා. මම ඉක්මවා යනවා කියන්නේ කනනාසය දිව ශරීරේ මන ඉක්මවා ගියා. මම ඉක්මවා ගියා කියන්නේ ත්‍රිවේදනාව ඉක්මවා ගියා. මම ඉක්මවා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඉක්මවා ගියා. මම ඉක්මවා ගියා කියන්නේ පටිච්ච සමුප්පාද ඉක්මවා ගියා. මම ඉක්මවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිපන්න කෙනෙක් බවට පත් වෙනවා. දිට්ටි නැතුව සම්මා ගුණේ විතරක් පිහිටනවා. දැන් පිනතුණු පෙන්නලා ඇති වරින් වර මම මේ ඒ කොලේ අරගෙන දිට්ඨි නැතුව සම්මා ගුණේ විතරක් පිහිටනවා. ඒක තමයි අපිට තියෙන ක්‍රමවේදය. මේක එන වෙන තුනේ. ඒක පැත්තක් කොටු කරලා හැදුවා, අනිත් පැත්ත නිදහස් කරලා හැදුවා. ඒකෙනුත් ලොකු අර්ථයක් කියලා දෙන්නේ. මේ කොටු කරපු පැත්ත පටු. මේ පැත්ත විශ්වීය අයිතිය දෙන්නේ නිදහස්. කියන අදහසත් එක්ක තමයි මම ඔය කොටු කරේ. නැත්නම් මට තිබ්බනේ මේ පැත්ත කොටු කරා. ඒ පැත්ත කොටු කරේ නෑ. මම දැක්ක සම්මා කියන ගුණය නිදහස්. දෘෂ්ටි කියන ගුණය කොටු වෙච්ච එක, සීමා සහිත එක. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පත් වෙනවයි කියලා කියන්නේ දිට්ටි කියන එක අතහැරලා සම්මා ගුණයට පත් වීම. එතකොට සම්මා දිට්ටි කියලා එකක් නැහැ. සම්මා විතරයි තියෙන්නේ. තේරෙනවද? එතකොට සංකප්ප කියන ගුණේ සම්මා කියන ගුණයට පත් වෙනවා. සම්මා සංකප්ප කියලා එකක් නැහැ. සම්මා විතරයි තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මා සම්මා සම්මා කියන අටක් මිසක් මේ දෘෂ්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා එකක් නැහැ. මේ ටික තියෙන්නේ ලෞකික ලෝකේ සාමාන්‍ය මිනිස්සු ළඟ. මේ සිහියේ සමාධියකුත් තියෙනවා, සතියකුත් තියෙනවා, වායාම ආජීව කම්මන්ත ඒකක්වත් නැහැ. සම්මා කියන ගුණයට ආපු කෙනාට සිහිය නැහැ. තමාරයි කියන සිහිය වර්ධනය කරගන්න, සිහිය හදාගන්න, සිවුර දියුණු කරගන්න කියලා මන්නම් කියන්නේ සිහිය අතාරින්න කියලා. ඈ සමාධිය වඩා ගන්න, දියුණු කරගන්න, සමාධිය ආරක්ෂා කරගන්න මන්නම් කියන්නේ සමාධිය අතාරින්න. මට සිහියක් නැහැ, සමාධියක් නැහැ. වායාමකුත් නැහැ, ආජීවකුත් නැහැ, කම්මන්තේකුත් නැහැ, කොරණ දෙකුත් නැහැ, වාචාවකුත් නැහැ. මං කියන්නේ කියනවනේ මේ බොරු කියලා කියනෝනේ, දේශනාවන්නේ මේ වචන එකක්වත් සත්‍ය නෙවෙයි. මම මේ වචනවල බැඳිලා නෑ, වචනවල තර්කයක් මට ඇත්තේ නෑ. මට මේ වචන මම කියනනේ පැහැදිලිවම කියන පට්ටපල් බොරු කියන්නේ කියලා. ඊට පස්සේ මේ සංකල්ප කිසිදු සංකල්පයක් නෑ, මට ඇති දෘෂ්ටියක් නෑ. මට දෙන සම්මා ගුණය පමණයි, බුදුවරුන්ට තිබුණු සම්මා ගුණය විතරයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරපු ඒ ඕනම ආර්ය ශ්‍රාවකයෙකුට තිබුණේ සම්මා ගුණය පමණයි. ඒ නිසා සම්මා බවට පත් වුණු සිත එච්චරයි. ඒ නිසා මගේ ආර්ය අෂ්ටාංගයේ සම්මා දිට්ඨි කියලා එකක් නැහැ, දෙන්නේ සම්මා ගුණය විතරයි. මෙන්න ආර්ය ශ්‍රාවකෝ ඉන්න පැත්ත, මෙන්න පුතඥයෝ ඉන්න පැත්ත. මැනින් ඉරක් ගහලා වෙන් කරගන්න මේ හිතන්න කියන්නේ, හිතන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න කියන්නේ. ඉතින් කවුරු හරි හිතනවා නම් මේ දෙක එකට ඈඳලා දෘෂ්ටියක් හදන්න ඕනේ කියලා. එයා තමයි ලෝකේ ධර්මය අධර්මය කරන පුද්ගලයෝ. ඈ සම්මා දිට්ඨි කියලා වෙනම දෘෂ්ටියක් හදනවා. ඈ සම්මා සංකප්ප කියලා වෙනම සංකල්ප ගොඩක් දෙනවා. මෙන්න මේ මේ මේව තමයි සම්මා සංකල්ප. සම්මා වාචා කියලා ඔන්න වචන හරේ මෙහි පවතින පැතුම් ගොඩක් හදනවා. ඒ අමු පුතඥයන්ගේ අටුවා සහ නොයෙකුත් විග්‍රහයන් මත සිද්ධ වුණු මේ විනාශකාරී తত্ত্বය. ඒවයින් සහනයක් මේ සමාජයට වෙලා නැහැ. ඥාපතක් වෙන්නෙත් නැහැ. ඒව ඔස්සේ ගියොත් එහෙම ධර්මය නෙමෙයි හොයා ගන්න හම්බෙන්නේ. ජීවිත කාලෙම නිකන් නාස්ති වෙනවා, දහමක් නැතුව අතරමං වෙලා මේ දෙනවා. පව්. මොකද අපි හිතේ මේ හැම දෙයකම නියලිලා මෙතෙන්ට ආපු නිසා ඒක පිළිබඳව එඩිටරව සහ තාම නිවැරදිව කතා කරන්න පුළුවන්. මොකද මමත් මේ භාවනා අතර කරන්න තියෙන හැම භාවනාවක්ම හැම මධ්‍යස්ථානයකම කල්ල දෙන නිසා අහවල් භාවනාවේ මේ අත්දැකීමෙන් මේක ලැබෙනවා කියලා මාව මේ රවට්ටන්න හරි මට උගන්වන්න හරි පුළුවන්කම ලැබෙන්නේ නැහැ තව කෙනෙකුට. මොකද හේතුව ඒ හැම භාවනාවක්ම අධ්‍යයනයෙන් ඒවා ප්‍රතිඵල සහිතව මානසිකත්වයේ ස්වභාවය පවා දන්න නිසා. නිසා සැනසීම තියෙන්නේ මේ තථාගතයන් වහන්සේගේ ලෝකෝත්තර ධර්මය හඳුනා ගැනීමෙන් පමණයි. අත්හරින්න මොනවද? දුක, සංවේදනා අත්හරින්න, ගිනි ගැනීම අත්හරින්න. ගිනි ගැනීම අත්හරින හැම මොහොතකම ඔබ ගිනි නිවා ගන්නවා. ඒ වගේම නිවන කියනක ඔබ අත්විඳිනවා. ගිනි ගන්න දේවල් අත්හරින්න, නිදහස් කරන්න, දැන් ගිරවේ කොටු කරගෙන ඉන්නකොට මොකද කරන්නේ? ගිරව හයියෙන් කෑ ගහනවා, පටපට ගාලා තටු ගහනවා, ඒ සද්ද ඇහෙනවා. ඒක බුද්ධලෙක් ඇවිල්ලා මොකද කරන්නේ? මෙයාව කෑ ගහනවා, මෙයා මේ එළියට යන්න තමයි හදන්නේ කියලා මේ දොර කවුල විවෘත කරනවා. විවෘත කළාට පස්සේ ඒ ගිරව මොකද කරන්නේ? අර කවුලෙන් ඉගිලිලා යනවා. ඊට පස්සේ අර මනුස්සයා අර නිදාගන්න කරදරේ තිබිච්ච එකේ මේ එක නැතු වෙනවද? දැන් තියෙනවද? දැන් නෑ. දැන් ගිරව ඉන්න පැත්තෙන් සද්දයක් ඇහෙන්නේ නෑ. එයා කෑ ගහන්නෙත් නෑ, තතු ගහන සද්ද ඇහෙන්නෙත් නෑ, මුකුත් නෑ. දැන් සාහනශීලීව යන නිදා ගන්නවා. ඒ වගේ ඔබේ හිතෙත් යම් කොටු වෙච්ච දේවල් නැතේ. ඒව විවෘත කරන්න, නිදහස් කරන්න, පා වෙලා, මැකි, දුරු වෙලා, දිය වෙලා, වාෂ්ප වෙලා යනවා පෙන්නන. හිත විවෘත කරන්න නැතුව අල්ලගෙන ඉන්න නිසා තමයි ඔය විවෘත වෙ පා වෙලා යන්නේ නැත්තේ. පොඩ්ඩක් නෙමෙයි 100%ක් විවෘත වෙන. හැබැයි ඔබ නැති වෙනවා. ඔබට ආйти සියලු දේපල ඔබට අහිමි වෙනවා. ඒක අනිවාර්යෙන් කියන්න ඕන. ඔබට අහිති සියලු ස්වාමි භාර්යා දරුවෝ ඔබවත් ඔබට අහිමි වෙනවා. මේ තමන්ටවත් තමන් අහිමි ලෝකයක තමයි තමන්ට තමන් අහිමි, තමන්ට ඊළඟට දරුවෝ හිමි, භාර්යාවක් හිමි, ධනයක් හිමි, නිලයක් හිමි කියලා මේ උම්මාදයක් තියෙන්නේ නේද? උම්මාදයක් තියෙන විශ්වයක් තියෙන්නේ. සම්බේ බුද්ධජන උම්මත්තක ආයි කියන දෙයක් නැහැ. නියම විශ්වයක් තියෙන්නේ. ඒ පිස්සුවෙන් ඔද වැඩිලා ඉන්නේ. ඒක තමයි ස්වභාවය. ඒ නිසායි පිස්සුවේ නිදහස් වෙන්නේ. ඒ දර්ශන වේදයෙන්, ඒ සංකල්පනාවෙන්, ඒ වචන වලින් නිදහස් වෙන්නේ. කොහොමද නිදහස් වෙන්නේ? නිදහස් කරන්න 아무ත දෙයක් කරන්න ඕනේ නැහැ. මේ තදින් මේ අල්ලගෙන ඉන්නවා. මේ අපිට කරන් තියෙන්නේ මේක බුරුල් කරන්න විතරයි. අතහරින්න ඕනේ නැහැ. මේ බුරුල් කරන්න විතරයි ඕන. අත්හැරීම ඉබේ සිද්ධ වෙනවා ඔබ බුරුල් කළොත්. අර ගිරවා මේ එළියට යවන්න ඕනේ. කූඩුවේ දොර ඇරලා දාන්න විතරයි ඕන කියලා. එයා නිදහසේ ගියා. ඔබට තියෙන්නේ ඔබේ හිත ටිකක් බුරුල් කරන්න. ඔබේ දෘෂ්ටි, ඔබේ සංකල්පය, ඔබේ පැවැත්ම බුරුල් කරන්න. ඔබ මමේ කියලා හිතන ස්වභාවය බුරුල් කරන්න, ලිහිල් කරන්න. හැබැයි ටිකක් ඉතින් පපුව හුල්্লাই, අයියෝ මාව මැරෙන්නයි හදන්නේ කියලා. මට මම මෙතෙක් කාලයක් මමේ කියලා ආපු ගමන දැන් මට එකක්වත් නැති වෙනවනේ. නුවණින් ඒක තේරුම් කරලා දෙන්න. මම මේ හිතාගෙන ඉන්නවා විතරයි මේක මගේ කියලා, මේක මගේ කරගන්න පුළුවන් තැනක නෙමෙයි මම ඉන්නේ. මගේ කියලා මම කරගත්ත දේවල් විතරක් නෙමෙයි, මට මාවවත් පිට වෙන තැනක මම, මට මාවවත් කියලා මමයි කියලා කෙනෙක් ගන්න බැරි තැනක තමයි මම ඉන්නේ කියලා හරියට තේරුම් කරගන්න, හරියට අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලම බලන්න මගේ කියන දේවල් ටික හරි මං ගත්ත කියමුකෝ. නෑ, ඊට කලින් මම ප්‍රශ්නයක් විසඳ ගන්නවා. මොකද්ද? මම මමී කියලා අරගෙන තියෙන්නේ මොනවද? දැන් මගේ කියන ප්‍රශ්න ටික අපි පස්සේ විසඳමු නේද? මගේ බිරිඳ, මගේ දරුවා, මගේ ධනය, මගේ නිලේ කියන ප්‍රශ්න ටික, ඒක මගේනේ. ඉස්සෙල්ලම අපි විසඳමු මම කියලා මම අරගෙන තියෙන්නේ මොනවද? සාධාරණ, යුක්ති සහගත, යථාර්ථවාදී, සත්‍යයද්ද මම කියලා අරගෙන තියෙන. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඔබ තුළ නුවණින්, මනසින්, අවබෝධයෙන්. මොකද උත්තරේ? මම කියලා අරන් තියෙන්නේ නියපොතුද, මස්ද, ඇටද, නහරද, මේ ඉන්ද්‍රියන් ටිකද, කොහොමම? එහෙම නැත්නම් අර මතකයන් ටිකද, ඒව මගේද? ඒව මමද? මේ අඳුරේ අවිද්‍යා පත්‍ය සංඛාර වීම නිසා, අවිද්‍යාව නිසා, රැස්වීම නිසා නේද මේ ගොඩනගාගෙන තියෙන්නේ? මගේ කියලා නම් කරගන්න බැරි තැන්වල මගේ කියලා නම් කරගැනීමක් කරලා තියෙනවා. මේක මට සුදුසු දෙයක් නෙමෙයි. මේක මට අදාළ දෙයක් නෙමෙයි. මේක හරියට අර රිසිවේෂන් ඉඩමක ලොකු ගයක් හදනවා. මොනවද තියෙනනේ රජයෙන් අර නේද අයින් කරනනේ පාරවල් වල ඕවයි ගෙවල් හැතල දැම්මම මොකද වෙන්නේ? හොඳ ලොකු ගයක් හදාගෙන ඉන්න මොකද කරන්න කාලයක් ගියාම ඩෝසරයක් ගහලා කඩාගෙන යනවා. ඊට පස්සේ අපි අදලා තියෙන්නේ එහෙම තමයි. අයිති නැති තැනක ලොකු ගයක් හදලා මොකද මම? ඉතින් එතකන් එයා හිතාගෙන ඉන්නේ මොකද්ද? මේක මගේ කියලා රැකගන්න ඕනේ. මගේ කියලා රැකගන්න ඕනේ. රැකගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. දැන් මේ ලෝකේ හැම කෙනෙක්ම ඒ රිසිවේෂන් ඊටමක තමයි හදලා තියෙන්නේ. සල්ලි දීලා ඇදුවත් ඒක ප්‍රාදේශීය සභාව, පළාත් සභාව තමන්ට වෙන් කළා ඒක දුන්නත් රිසිවේෂන් එකේ තමයි හදලා තියෙන්නේ. ඒක කොයි දවසක හරි ස්වභාව ධර්මයේ තුල ඕ අහිමි වෙනවනේ, කැඩෙනවනේ. අනුරාධපුර යුගයේ හිටිය මිනිස් ජනගහනය ඉතාම විශාලයිලු. කොච්චර නිවාස තිබුණද කියනව නම් කුකුලෙකුට පුළුවන්ලු මේ වහල ඉඳලා ඊළඟ වහලට පියාඹල එහා ඕ කෙළවරේ ඉඳලා ලංකාව අනිත් කෙළවරේට පියාඹින්න පුළුවන්ලු. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ මේ වගේ සෝන්හක වගේ තියෙන මට්ටමටම ගෙවල් දරවල් තිබුණයි කියන එකනේ. කියන කුකුලෙකුට ගොඩක් දුර පියාඹ ඉන්න බෑනේ. එයාට පියාඹ ඉන්න පුළුවන් මීටර් 100ක්. එතන අඩු ප්‍රමාණයක් මීටර් 50 100ක් උඩරිමේ. ඉතින් ඒ වගේ ළඟින් ළඟින් නිවාස දෙපළ තියෙනවා. දැන් එතකොට මේ බලන්න මේ ඒ යුගයේ අය දේ මිනිස්සුද ඒ කට්ටියද මේ අයිතිවාසිකම් දැන් කියන්නේ. දැන් තව ඉදිරියට කොච්චර මේ මොකද්ද මේ අපි දකින්නේ මේ මොහොතේ? මේ සිහිනේ, මේ සිහිනෙන් අවදිවන්න. මගේ මම මාතෘකාව මම මගේ සිහිනේ දකින්නෝ චිත්‍රපටය මම මගේ සිනමා දර්ශනේ දකින්නේ එකෙන් අවදි වෙන්න බැහැර වෙන්න මේ ලෝකෙ දිහා බලන්න ක්‍රමයක් හොයාගෙන බලන්න ලෑස්ති වෙන්න එපා. ඔබ විවෘතව නිදහස් වෙලා බලන්න, විතර පේන විදියට බලන්න. දැන් අපි බලන්න ඕන කොයි විදියටද කියලා අහන සමහර. එහෙනම් බලන්න විදියක් අපිට කියා දෙන්නත් බෑ, කියන්නත් බෑ. ඔබ නිදහස් වෙන්න, නිදහස් වෙලා බලන්න. එතකොට පේන විදිය ඔබම අත්විඳි. දැන් කඳ උඩට ගියපු මිනිස්සෙකින් අහනවා කඳ පහළ ඉන්න කෙනා ඔබට කොයි විදියටද පේන්නේ කියලා. විග්‍රහ කරලා ඉවර කරන්න පුළුවන්ද? බෑනේ. ඒ නිසා අපිට කියන්න වෙනවා ඔබ කන්ද මුදුනට යන්න බලන්න. එතකොට ඔබට පේන විදියට පේනේ. ඒ වගේ ඔබට තිබෙන්නේ පේන විදිය මොකද්ද කියලා හොයන එක නෙමෙයි, අත්හැරීමෙන් බලන්න. සංඥාව අත්හරින්න, විඥානය අත්හරින්න, වේදනාව අත්හරින්න. අත්හැරලා මේ ලෝකෙ දිහා බලන්න පේන විදියට පේනේ. කොහොමද පේන්නේ? තමන්ගේ විඥානේ නිදහස් බව පේනවා. තමන්ගේ සිත නිදහස් බව පේනවා. මමේ කියන ස්වභාවය නිදහස් බව පේනවා. මගේ කියන දේවල් අතර තියෙන දේවල් වල තියෙන නිදහස් බව පේනවා. කලයුතු කාර්යයක් නැත. කලයුතු කාර්යයන් කරලා අවසන් කරපු කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ සඳහන් වෙන්නේ භ්‍රමචර්යාව අවසන් කළ තැනැත්තෙක් බවට පත් වෙනවා කියලා. නැත්නම් එතකම්ම තියෙන අර බ්‍රාහ්මණ වංශිකයනේ හිටියේ ඒගොල්ලන්ට තියෙන භ්‍රමචර්යාව පුතඥන භාවයේදී තියෙන්නේ දෙයියන්ගෙන් සිද්ධ වෙනවා, එහෙම නැත්නම් බ්‍රහ්මයාගෙන් සිද්ධ වෙනවයි කියන කල්පිතේ මනක් කල්පිතේ තියෙන්නේ. ඒක ඉවර වෙනවා. දැන් දෙවියන්ගෙන් පාලනය වෙන කෙනෙක් නෙමෙයි, බ්‍රහ්මයාගෙන් පාලනය වෙන කෙනෙක් නෙමෙයි. ඇත්ත තමයි. නැත්නම් අනිත් මිනිස්සු ඔක්කොම මේ දෙවියන්ගෙන් බ්‍රහ්මයාගෙන් පාලනය වෙනවා. හැබැයි මේ මිනිස්සුවත් දන්නේ නැහැ එයා කොහේ ඉන්නවද කියලා. ඒ කියන්නේ ඇඩ්‍රස් දන්නේ නැති දෙවියෙක් තමයි අදහන්නේ. ඒ නිසා කවදාවත් මේ මිනිසුන් දෙවියොත් එක්ක එකතු වෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද දෙවියෝ ඉන්නේ දිහා දන්නේ නැහැ. ඇඩ්‍රස් නැති ස්වර්ගයක් තමයි පදන්නේ. ඉතින් ඇඩ්‍රස් නැවෙම තමයි ඒගොල්ලන්ට මනක් කල්පිතේ වමනයි තියෙන්නේ. තමන්ගේ ජීවිත ඒ වටිනාකම අහිමි වෙනවා ඒකෙන්. තමන් ජයග්‍රහණයක් ලැබුවාම ඒක තමන් කියලා ඒක භුක්ති විඳගන්නේ නැතුව ඒක බාර දෙන්න කාට හරි. එතකොට තමන්ට ආස්වාදනය කරන්න දෙයක් නැහැ නේ. ඒක දෙයියෝනේ කළා තියෙන්නේ. තමන්ගේ සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේහි වගකීම තමන් බාරා ගන්න කෙනෙක් බවට පත් වෙන්න එවිට එයාට මුළු ලෝකෙම තියෙන ශක්තියින් ටික එයාලා කරා පැමිණෙනවා. ඒ විශ්වයේ ශක්තියින් ටික. ඒ නිසා කිසි විටක ඔබේ දේවල් ඔබ කාටවත් උගස් කරන්න එපා. ඔබ ලබා ගන්න. ඔබේ සාර්ථකත්වයේ යථාර්ථය ඔබ. ඔබේ අසාර්ථකත්වයේ දුර්වලතාවය ඔබ. එන කෙනෙක් නෙමෙයි. දෙයියෝ කරපු කෙනෙක්වත්, කර්මය කරපු දෙයක්වත්, පවපින කරපු දෙයක්වත් නෙමෙයි ඔබ. මොකද ඔබ කියන එක ඇතුලේ අර ඔක්කොම තියෙනවා. මොකද ඔබනේ කර්මය හරි ගලේ නේ, පවපින හරි ගලේ ඔබ. ඒකට තමයි. එයාට තමයි මේ තමා කියන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. එයා තමයි මේ තමා කියන ප්‍රශ්නේ විසඳන්නේ. පරීක්ෂා කරලා බලනවා මම තමා. හැම දෙයක්ම මම විසින් මගේ කරගත්තාට නිවන පමණක් මට මගේ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඈ දැන් මට මගේ ඉඩම, මගේ වාහනය, මගේ ස්වාමිදියනිය, ස්වාමි පුරුෂයා, මගේ දරුවෝ කියලා කරගත්තට නිවන පමණක් මම මගේ කරගන්න බැරි සිද්ධාන්තයක් කියන එක උන්ට මතක් කරගන්න. මොකද මේ තමන්ගේ දර්ශන ගමන් මාර්ගය වෙනස් කරන්නම ඕන මේක අවබෝධ කරගන්න. නැත්තම් මම විසින් මගේ කරගන්නයි බලන්නේ. ඒ ක්‍රමයට නම් උත්සාහ කරන්න එපා. මේක මම අතහැරීමෙන් ඇති වෙන තත්වයක් නිසා මම විසින් මගේ කරගන්නා වූ දහම නෙමෙයි. පැහැදිලිනේ? මම විසින් මගේ කරගන්නා වූ දහම නෙමෙයි මේක. මම අතහැරිය යුතු දහමක්. අත්හරින්නේ කොහොමද කියලා තව කෙනෙක්ගෙන් අහන්න ඕනේ. තමන් අල්ලගෙන ඉන්නේ මොනවද කියලා අඳුනගන්න. අල්ලගත්තේ නැති දේවල් අත්හරින්න කියලා මං කියන්නේ ඔය ඇත්තන්ට. දැන් ඔය ඇත්තන්ට මතක් කළා මං කියනවා, "හා මේක අත්හරින්න ඔය ඇත්තෝ." තේරුමක් නැහැ නේ පින්නතර. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැමිණියාම එයා අල්ලගෙන ඉන්න දේ අත්හරින්න දුන්නා. දැන් අපේ භාවනාය නම් කරන්නේ කොහෙට හරි ගියා, "හා ඔයා මේ හැට ගණන් කරන්න මේ රූපෙට තියෙන ආසාව අත්හරින්න." සමහර අය රූපෙට ආසාවක් නැහැ. ඒගොල්ලන්ට තියෙන වෙන පරිබෝධයක්. සමහර අයට කියනවා මේ දීපල වස්තු අතහරින්න කියලා බණ කියනවා. එහෙම දීපල වස්තු අතහරින්න ඕනේ නැහැ. සමහර අයට ඒ පිළිබඳ සංකල්පයක් නැහැ. ඒව ආදීනවයක් අවශ්‍ය නැහැ. යට තියෙන වෙන ආශ්‍රව ධර්මයක්. ඉතින් ඔය ඇත්තන්ට එක එක තියෙනවා. මොන මානෙන්ද මොන කෝණෙන්ද මොන ආකාරයෙන්ද තමගේ ඒ දෘශ්‍ය මායාව හැදිලා තියෙන්නේ. ධන බලය නිසාද, නිල බලය නිසාද, කුල බලය නිසාද, එහෙම නැත්නම් යොබ්බන මදය නිසාද, බහුසුත භාවය නිසාද, උද්දච්චකම නිසාද, විචිකිච්ඡාව නිසාද, මොකද්ද තමන්ගේ නීවරණ ධර්මය? කාමච්ඡන්දයද ව්‍යාපාදයද බලන්න. හරියට තේරුම් ගන්න මට තියෙන්නේ මේකයි කියලා. මම මේවා මීට වඩා ගැඹුරින් ඉහළින් දැකලා අවබෝධ කරගෙන සිතෙන් දුරු කරන්න ඕනේ කියලා කල්පනා කරන්න ඕනේ. ඉතින් අපිට විදර්ශනාවෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් කොටස් තියෙනවා. ඉවසා දරාගෙන කාලයට ඉඩ දීමින් ප්‍රහාණය කරන්න පුළුවන් කොටස් තියෙනවා. සේවනයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් කොටස් තියෙනවා. අපි හිතමුකෝ ආහාරයක් ගන්න ආසයි කියලා. සමහරట్లాට ඒ ආහාරය කාලේ ඉවරුනහම අපිට හිත නිදහස් වෙනවා. සමහරලාට සමහර දේවල් දොළ දුක වගේත් වගේ තියෙන දේවල් තියෙනවා. ඒව ඉවත් වෙනවා. හිත සැහැල්ලු වෙනවා. ඒකෝ තමන්ට සහනයක් ඇතරින් ලැබෙනවා. ඉතින් ඒ ආකාර හැම විටම භාවිතා කරන්න වෙනවා. ඒ ඒ ආශ්‍රව ධර්මයන්ගෙන් දුරු වීම පිණිස. ඒ හරිම බුද්ධිමත්ව ඥානාන්විතව කරන්න ඕන කාර්යය. හැම දෙයක්ම අධ්‍යාත්මයේ ඉඳලම බාහිරයට එනකම්ම පින්නතුනි සැහැල්ලු කිරීම හෙවත් නිදහස් කිරීම කියන එක ලෝකෝත්තර ආකාරයට සිද්ධ කරන්න ඕන. ලෝකෝත්තර ධර්මයට අනුගත ක්‍රමවේදයකට ඒ සැහැල්ලු කිරීම කියන එක කරන්න ඕන. බලන්න ඔබ අධ්‍යාත්මයේ ඉඳලම බාහිරේ දක්වාම ඉන්ද්‍රියන් වල දක්වාම ඒ ලෝකෝත්තර ආකාරයෙන් සැහැල්ලු කරගන්න, එහෙම නැත්නම් අතහරින්න, නිදහස් කරන්න, එහෙම නැත්නම් සංවර කරන්න, එහෙම නැත්නම් ඉක්මවා කටයුතු කරන්න ටික වෙලාවක් ධර්මයේ ඒ උපකාරය අරගෙන සැහැල්ලු කරන්න. මොනම විදියකින්වත් පීඩාවක් ඔබට දැනේ ඔබ අල්ලගත්ත තැන, වේදනාවක් ඔබට දැනේ ඔබ අල්ලගත්ත තැන, ඒ තැන් දැන දැන සැහැල්ලු කරන්න. ඒ පීඩාව අවම කරන්න. මේක මේ විදියට මම අල්ලගත්ත නිසා, මේක ද්වේෂයෙන් අල්ලගත්ත නිසා, මේක ලෝභයෙන් අල්ලගස්ස නිසා, මේක තණ්හාවෙන් අල්ලගත්ත නිසා, මේක මගේ කියලා අල්ලගත්ත නිසා, මේක මම කියලා ගත්ත නිසා තමයි මේ පීඩාව ලැබෙන්නේ කියලා ඒ මොහොත සැහැල්ලු කරන්න, නිදහස් කරන්න. අපි පුරුදු කරලා නැහැ පින්නතුනි නිවන් දකින්න අපේ ඥාණය. අපි පුරුදු කරලා තියෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිතව දැනන දේවල් ග්‍රහණය කරන නිසා නිවන් දකින්න පුරුදු කරලා නැහැ. ඒ නිසා අපි මේ ටික ටික හදාගන්න නිවන් දකින්නට ඕමනා කරන පුරුද්ද. දැන් අපේ සංඥාව නිරෝධ සංඥාවෙන් දකින්න කිසි වෙලාවක කිසි දෙයක් පුරුදු කළා නෑ. මේ දෙයක්ම යම් සංඥාවට බර වෙලා දකින්න තමයි පුරුදු කරලා තියෙන්නේ. නිරෝධ සංඥාවකින් බලන්නේ නෑ. එනිසා අපි පුරුදු වෙන්න ඕන නිරෝධ සංඥාව පුරුදු කරන්න ඕන. චේතෝ විමුක්තියකින් අපි හිතන්න පුරුදු වෙලා නෑනේ නේද? චේතනාවකින් තමයි හිතන්න පුරුදු වෙලා ඉන්නේ. අපි චේතෝ විමුක්තිය පුරුදු කරන්න ඕන. විරාග සංඥා ඇති කරගන්න පුරුදු කරලා නැහැ නේද? ඔව්. රාගයෙන් බලන්න තමයි පුරුදු කරලා තියෙන්නේ. එතකොට අපි ඒක හදා ගන්න ඕන විරාග සංඥා පුරුදු කරගන්න. සියලු ලෝකයන්හි නොඇලෙන සංඥාව පුරුදු කරන්න අපි පුරුදු වෙලා නැහැ. සියලු ලෝකයන්හි ඇලෙන සංඥාව තමයි පුරුදු වෙලා තියෙන්නේ. දැන් ඒකේ ඔය විශේෂණ පදය තමයි සියලු කියන වචනේ. සියලු කිව්වහම ඒකේ ලොකු යථාර්ථයක් තියෙනවා, ගැඹුරක් තියෙනවා. ඊළඟට තමයි ප්‍රායෝගිකව අනුගමනය කරද්දී ඒ සියලු කියන වචනේ දාලා බලන්න දැම්මම සියලු ලෝකෙහි නොඇලෙන සංඥාවද මේ වර්ධනය කරන්නේ, එහෙම නැත්නම් තවත් එක දෙයක ඇලිලා තවත් එක දෙයක් ප්‍රතික්ෂේප කරනවද කියලා බලන්න. එක දෙයක ඇලිලා එක දෙයක් ප්‍රතික්ෂේප කරනකොට සියලු ලෝකෙහි නොඇලෙන සංඥාවක් නම් නෙමෙයි ඒකනේ, ඒ දෘෂ්ටිගත අවස්ථාවක්. ඉතින් මේ හැම මොහොතකම ධර්මයත් සමග ගලපල බලන ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන්නේ ඒකයි. මම මේ දැන් අනුගමනය කරන ක්‍රමවේදයේ ධර්මයත් එක්ක කොච්චර මම ගැලපෙනවද කියලා, සාහිණාංශගේ දේශනාවත් එක්ක කොච්චර ගැලපෙනවද කියලා නිරන්තරයෙන් බලන්න, අඩුවක් නොවෙන්න සැකසෙන්න ඕන, හරියට ධර්මයට ගලපෙන්න ඕන. තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ දැකීම, තමන්ගේ සිත ධර්මයට ගැලපෙන්න ඕන. ඒ ගැලපෙන මොහොතේ තමයි ධර්මය ඔබ තුල වැඩෙන්නේ, ධර්මය අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉගෙන ගන්න පුළුවන් නම් දෙයක් නෙමෙයි ධර්මය, අවබෝධ කරගෙන අවබෝධයේ පිණිස දෙන දෙයක්. ඒකනේ බුදුහාමුදුරු දේශනා කරේ. මම උගන්නන කෙනෙක් කියලා කිව්වේ නැහැනේ, අවබෝධ කරගෙන අවබෝධයේ පිණිස දේශනා කරනවා. උගන්නන්න බෑ ධර්ම. ප්‍රත්‍යක්ෂ කරගන්නවා මිසක් උගන්නන්න බෑ. උගන්නන්න පුළුවන් සීමාවක් මේ වචන වලින් තියෙන, ඒ ප්‍රාතිහාරය නිසා, ඒ හැකියාව නිසා තමයි ඔබ ධර්ම ඉගෙන ගන්නෙ. දැන් බයිසිකලයක් පදිනවයි කියන එකේදී අපිට පැඩල් දෙකට කකුල් දෙක තියාගන්න, සීට් එකේ වාඩි වෙන්න, හැන්ඩල් එක මේ විදියට අල්ලගන්න කියලා උගන්නන්න පුළුවන් ඒ ටික. හැබැයි බැලන්ස් එක උගන්නන්න පුළුවන්ද? බැලන්ස් එක උගන්නන්න බෑ. ඒක ඇඟේට පිහිටන්නේ බයිසිකල් පදින බැලන්ස් එක ඇඟේ පිහිටන්නේ. කාට හරි කිව්ව පමණින් වාහනයක මේක ජියර් එක, මේ තමයි බ්‍රේක් එක, මේ තමයි කියලා, මේ උපාංග ටික කියලා දුන්නයි කියලා කිසි වෙලාවක එහෙම වාහනයක් පදවන්න බෑ. එයාගේ ඇඟට ඉන්න ඕන වාහන පැදවීමේ සමවරතාවය. ඊට පස්සේ තමයි එයා ඒක සැහැල්ලුවෙන්, හරි සැහැල්ලුවෙන් පදවගෙන යන පුරුදු වුණාම. බැරි අයට නම් වාහනයකට අතක් තියන්න බයයි. මොකද හේතුව එයාට ඒක නෑ, ඒ සංඥාව නෑ, එයා දන්නේ නෑ ඒකේ තියෙන දිගපල්ල සමබරතාවය. ඒ ඔක්කොම ඇඟට ඇවිල්ලා තියෙන්නේ වාහනේ පදවන කෙනාට. දැන් මේ වගේ දෙයක් තියෙනවා පින්නතුනේ මේ ධර්මයේ. ඒ ඉගන්නනවට වැඩි දෙයක් අචංචා ස්වාමීන් වහන්සේ කියලා තියෙන නේද? ඉගැන්වීමට නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ කියලා කියනවා. ඉගෙනීමට නොහැකි දේ පැහැදිලිව දැකීම විනා ඉගෙනීම නොවේ. ඒක උගන්වන්න බෑ. කියන්නේ මේ ධර්මයේ තුල උගන්වන්න බැරි කොටසක් තියෙනවා. ඔබට ඔබ විසින්ම තේරුම් ගත යුතු. ඒතකොට ඒක ඒ කොටස කවදාවත් ස්වාමීන් වහන්සේකින් ලැබෙන්නේ නැහැ. ඒක ඔබ විසින්ම තමයි මතු කර ගන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන්න ඕන සියලුම කොටස් ලැබෙද්දී තමන් විසින් අර මතු කර ගන්න ඕන කොටස මතු කරගත්තේ නැති අය බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන් ආශ්‍රය කරපු අය හිටිය මතු කරගත්තේ නැහැ. ওই කොසල් රජුරෝ මතු කරගත්තේ නැහැ. මල්ලිකා දේවිය මතු කරගත්තේ නැහැ. දේවදත්ත මතු කරගත්තේ නැහැ. තව තවත් ගොඩාක් හිටියා ආශ්‍රය හිටිය මතු කරගත්තේ නැහැ. ඒ නිසා කිසිදු කෙනෙක් අපිට තියෙන හැකියාවට නිවන් දක්වන්න බෑ. බුදු කෙනෙකුට තියෙන හැකියාවට නිවන් දක්වන්න බෑ. බුදු කෙනෙකුට ඕන කෙනෙක් නිවන් දක්වන්න බෑ. ඒ නිවනට කැමති කෙනෙක්, නිවන් අවබෝධයේ පිණිස කැමති කෙනෙකුට නිවන් ධර්ම අවබෝධ කරවන්න පුළුවන් නිසා එහෙම Tamanට ජාතිත්වයක් තිබුණා කියලා එහෙම කරන්න බෑ. ඒක තමයි පුදු. කොහොමද ඉතින් නිවන් දකින්න අකමැති කෙනෙක් නිවන් දැක්කොත් එහේ මේක අපරාධයක් නෙනේ නේද? ඒක එහෙම කරන්න බෑ. කැමති කෙනෙකුටම තමයි. දුකෙන් නිදහස් වෙන්න කැමති කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධයේ දුකයි, මේ ඉන්ද්‍රිය වේදනා දුකයි, මේ පුජ්‍යලත්වයේ දුකයි, මේ මමත්වයේ දුකයි, මේ හිත දුකක් කියලා තේරුම් ගන්න කෙනා තමයි මේ හිත අත්හරින්නේ. Nirodhe diha balanna tamanta hak ne. Nirodhe diha balanna hak ne. Lokottaratwe diha balanna hak ne. E nisai asa ikmawanna ona, asa upadane nidahas wenna ona. Chakku vinyane nidahas wenna, vinyana nirodhe ekata patthenna ona. ඒ සියලු අස්කන්නාසාදී ඉක්මවපු ඥානයක් දර්ශන වේදයක් බුදු කෙනෙකුට සහාය ආර්ය ශ්‍රාවකයෙකුට හට ගන්නවා. ඊට පස්සේ එතනින් තමයි ඒත්ෝ ලෝකේ දිහා බලන්නේ ඉන්ද්‍රියන් වලින් නෙමෙයි පිනතුනේ. ඒක කලාකරුවා ලස්සනට පෙන්ලා තියෙන්නේ මේ තියෙන්නේ. ගොඩක් අය දන්නේ ඇයි කියලා මේ උඩ සිරස් පතක් තියෙන්නේ. මේක පැරණිම පරණි විහාරවල බලන්න මේක ඔය ලෙනගල වගේ ඒ ආරස්ථානවල තියෙනවා මම දැක්කා. මේක හිස්සට කැවෙරෙන්නේ නැති විදියට හදන්නේ. බිත්තියේ ඉඳලා කම්බි කූරක් ගෙනල්ලා ඊළඟට ඒ කම්බි කූර මත මෙහෙම තියෙනවා හිස්සට කැවෙරෙන්නේ නැති විදිහේ ආකෘතියක් විදියට. ඒක තමයි නිවැරදිම ආකෘතිය. ඊට පස්සේ බිත්තිය දුර වැඩි නම් කලාකරුවට ගේන්න විදියක් නැහැ. ඊළඟට කම්බි කූරකින් උඩට ගිනිල්ලත් සමහර අය හැදුවා. ඊට පස්සේ තමයි මෙහෙම හිස්සට සම්බන්ධ කළත් මේක හදන්න පුරුදු වුණා. ඉතින් නිවැරදිම ක්‍රමය බිත්තියේ ඉඳලා ගෙනල්ලා මේ ශරීරයට සම්බන්ධ නැතිව මේ සිරස්පත ගොඩනගන්න ඕන. ඒ තමයි ලෝකෝත්තරත්වය. එතනින් තමයි ලෞතර බුදු කෙනෙක්ගේ දර්ශනය ඥානය පවතින්නේ. ඒක ඉන්ද්‍රිය ඥානයකින් ඉදදි මෙන්න මේ ආකාරයයි කියලා විග්‍රහ කරන්න බෑ, කියන්න බෑ. අපි එතෙන්ටපත් වෙලා තමයි ඒක අවබෝධ කරගන්නේ. කිසිම ඉන්ද්‍රියයකට සම්බන්ධ නැති වෙයි ලෝකේ දකින්න. ඒ කියන්නේ එහෙමනම් වේදනා නෑ, සංඥා නෑ, දුටු දේ දුටු පමණයි කියන්නේ ඕක. දකලා අත්හරිනවයි කියන එක නෙමෙයි. දොටු දේ දොටු පමණයි. ඒ දර්ශන වේදයට පත්වෙච්ච කෙනෙකුට ඒ දර්ශන වේදයේ තුලින් දැකීමේ කුසලතාවය තියෙනවා. අවශ්‍ය නම් සාමාන්‍ය පැරණි විදියට දැක්කොත් බලන්න මෙන්න මෙහෙමයි කියලා බැලීමේ වාසනා ගුණයක් හැකියාවක් තියෙනවා. ඒ දෙපැත්තටම පුළුවන්. සාමාන්‍ය විදියට දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්න පුළුවන්. ඒ අනිත් අයට සාමාන්‍ය විදියට තමයි හැමදාම දකින්න වෙන්නේ, විශේෂයෙන් දකින්න බෑ. එයාට ඒ දෙපැත්තම පේන සම්මුතිය සම්මුති ආකාරය, පරමාර්ථය පරමාර්ථ ආකාරය. දැන් ඒ කොයි ආකාරයෙන් දැක්කත් අර නිරෝධයෙන් ගත්ත දර්ශන වේදේ ඒක ඒ විදිය තමයි කියලා එයා තේරුම් ගන්න. ගැටලුවක් එහෙම තියෙනවද කාට හරි විමසන්න? සමහර උදවියට රැඳීම සිද්ධ වෙන්නේ අල්ලා ගැනීම නිසා. සමහර උදවියට රැඳීම සිද්ධ වෙන්නේ ගැටීම නිසා. සමහර උදවියට මේ රැඳීම සිද්ධ වෙලා තියෙන්නේ අත්හරින්න උත්සාහ කරන නිසා. සමහර අත්හරින්න උත්සාහ කරන තැන වේදනාකාරී තත්ත්වයක් දැනුණොත් ඔබ මොකද කරන්න තියෙන්නේ? අත්හැරීම නතර කරන්න ඕන. අල්ලා ගැනීම තන වේදනාකාරී තත්ත්වයක් දැනුනොත් මොකද කරන්නේ? අල්ලා ගැනීම නතර කරන්න ඕන. ගැටෙන තන වේදනාකාරී තත්ත්වයක් දැනුනොත් මොකද කරන්නේ? ගැටීම නතර කරන්න ඕන. ගත්තදී දුක නම් පීඩාකාරී නම් ඒ අත්හැරීම සුදුසුයි. යංකෝ බික්ඛු දුක්ඛං తత్రతే චන්தோ පාගබ්බෝති. ආයම දුක නම් මහණෙනි එක අනිවාර්යයෙන්ම අත්හරින්න. එහෙනම් දුකක් බවට පත් වෙන්නේ පංච උපාදානස්කන්ධය හරහා එන දෙයක්මයි. ඔයිට වඩා අනන්ත හැලු කරන්න බෑ. කරන්න පුළුවන් උපරිම සරල විදියට තමයි පැහැදිලි කරලා තියෙන්නේ. දැන් ඔබට තියෙන තේරුම් ගන්න. ඒ අනුව අධ්‍යාත්මය වෙනස් කරගන්න. ඒ විදියට භාවිතා බහුලී කතා කරන්න. ඒ විදියට භාවනාව කරන්න. මේක භාවනාවක් නෙමෙයි. මේ විදියට භාවනා කරන්න. ඒකට විදර්ශනා භාවනා කියලා නමක් ඕනනම් දෙන්න පුළුවන්. හැබැයි ඒකේ සීමා නැහැ. දැන් තාරකා ගවේෂකයෙකුට සීමාවක් නැහැ. දාර්ශනිකයෙක් කියන්නේ විදර්ශනා කරනවා කියන එකේ අදහස එන්නේ එයාට න්‍යායක් නැහැ. සීමාවක් නැහැ. සංකල්පයක් නැහැ. දෘෂ්ටියක් නැහැ. වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන විදියටම එයා හඳුනා ගන්නවා, ප්‍රකාශ කරනවා. අවසානයේ තත්ත්වාකාරය ලෝකයට හෙළි වෙනවා. ඒ වගේ විදර්ශනා කරන කෙනෙකුට එහෙම සීමා නැහැ. මට මාර්ගඵල අවබෝධ කරගන්න බෑ. මම නැතිවීමෙන් පමණක්මයි ඒ මාර්ගය පෑදෙන්නේ, මාර්ගඵලය ඇති වෙන්නේ. මාර්ගඵල නිරෝධය. මාර්ගඵල ලැබීමක් නෙමේ සිද්ධ වෙන්නේ, මාර්ගඵල නිරෝධයක් සිද්ධ වෙනවා. තියෙන මාර්ගඵලෙ නැති වෙනවා. දැන් මේ ඔක්කොම සෝහානුත් වෙලා සකුදාගාමීත් වෙලා අනාගාමීත් වෙලා අරහතුත් වෙලා බුදුත් වෙලා කට්ටිය ඉන්නේ. ඔය එක එක අඩු කරගෙන යන්න. සෝහාන් මාර්ගඵලය අයින් කරන්න, සකුදාගාමි මාර්ගඵලයත් අයින් කරන්න, අනාගාමී මාර්ගඵලයත් අයින් කරන්න, අරිහත් වෙච්ච එකත් අයින් කරන්න. ඊට පස්සේ බුදු වෙච්ච අයත් ඉන්නවනේ. බුදු වෙච්ච අයට කියන්නේ බුදු බව අයින් කරන්න. අන්න නියම තැනට එනවා. පුතඥනකම ඉතින් මුලදිම අයින් කරන්න ඕන. දැන් එයා පුතඥනකම අයින් කරලා, සෝහාන්කමත් අයින් කරලා, සකුදාගාමීත් අයින් කරලා, අනාගාමීත් අයින් කරලා, අරිහතුත් අයින් කරලා බුදු බව අයින් කරනවා. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මං කියනවනේ ඔක, මම ඔය ඔක්කොම අයින් කරලා ඉන්නේ කියලා කවුරුත් මට අභියෝග කරන්නේ නැහැ. ඒ කියන්නේ මම සෝහාන් නෙමේ, සකුදාගාමීත් නෙමේ, අනාගාමීත් නෙමේ, අරිහත් නෙමේ, බුදු වෙලත් නැහැ, පුතඥන නෙමේ කියලා කිව්වහම කිසි කෙනෙක් එන්නේ නැහැ අභියෝග කරන්න. ඒක නේද වෙනකන් ලෝකේ අතක්කා වචර තැනකට තමන්ගේ දර්ශන වේදේ ගෙන යන්න, දේශනාව ගෙන යන්න යමකට පුළුවන් නම් තමයි අභියෝගෙන් නගන්න බැරි තත්ත්වයට ගෙනියන්න පුළුවන් නම් තමයි යා අතක්කා වචර ධර්මයක් දේශනා කරන්නේ. ටාගට් අල්ලන්න පුළුවන් තැනක තිබ්බොත් එම අල්ල ගන්නවා කෙලිම කොලර් එකේ. දැන් අල්ලන්න බලන්නකෝ. දැන් කෑවට දිරවන්නේ. ඉතින් තරක ගොඩ නගන්න බෑනේ. සද්ද නැතුව ඉන්න මීම් ඉන්න වගේ ඉන්න මොකුත් හොයා ගන්න බෑ. ඒක මොකද දැන් කොහෙන්ද අල්ලගන්නේ? මට පහරක් ගන්න. මාර්ගඵලයක් කිව්වා නම් අල්ලගන්න තිබ්බා. ටෙස්ට් කරලා බලන්න තිබ්බා. ඒත් නෑ. පුදජනේ කිව්වනම් ඒකටත් මොකක් හරි කියන්න දෙන්න. එකක් කරන්නේ දැන් කවුද? යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දකින්න එවිට ඕ පෙනේ. එහෙම නැතුවනම් පෙන්නේ නෑ. මේක සියලු තනතුරු අතහැරීමක් තියෙනවා. ඒ අධ්‍යාත්මික දර්ශනය තුල, අධ්‍යාත්මික තමන්ගේ සංවේදනා තුල තමන් මේ අත්හැරීම අත්හැරලා තියෙන්නේ. සම්මුතියෙන් ක්‍රියා කරද්දී ඔබ අනිවාර්යෙන් සම්මුති න්‍යායන් සහ ආකාරයන් මනාව අඳුනාගෙන ක්‍රියා කිරීම උචිතයි. හැබැයි අධ්‍යාත්මයේ සම්පූර්ණයෙන් අතහැර දර්ශනයෙන් යුක්ත වෙන්න ඕනේ. හැබැයි අනිවාර්යෙන් ධර්ම අවබෝධයත් එක්ක අර ධර්මාර්ථ අවබෝධයේ මුසු කරලා තමයි අර සම්මුති ගැටලුව වුණත් විසඳන්නේ. ධර්මානුකූලව දැකලා. ඉතින් මානසික සුවතාවය ඇති කරගන්න නැවුම් මගක්, ලස්සන ධාමක් ඔබට ලැබිලා තියෙනවා. ප්‍රමාදීව මේකට වීර්ය කරන්න. ඇත්ත තමයි සමහර අය කියන්නේ මහාන වෙන්න නැතුව නිවන් දකින්න බෑ නේද? ඒ කාලේ ඇත්ත, බුද්ධ කාලේදී ඇත්ත. මොකද හේතුව අනිවාර්යෙන් සද්ධර්මයේ ඇසුරක් ඇති වෙන්නේ නැහැ මහාන වුණේ නැත්තම්. නැත්තම් ඉතින් ගොවිතැන්පත් කරගෙන වැද්දෝ වගේ කැලේනේ ඉන්නේ. ඉතින් මේ මිනිසුන්ට ඒක කෙරෙන්නේ නැහැ. දැන් අද අපිට ඒ කාලේ යුගයේ පහු කරපු තාක්ෂණික ක්‍රමවේද ලැබිලා තියෙනවා. ඈ සෙල් ෆෝන් එකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, ටෙලිෆෝන් එකෙන්, ස්කයිප් එකෙන් කතා කරන්න පුළුවන් නේද? පෙන් ඩ්‍රයිව් එකේ ගිනිල්ල බනහන්න පුළුවන්, CD එකේ ගිනිල්ල බනහන්න පුළුවන්, සාකච්ඡාවක් කරන්න පුළුවන් දුර බැහැරක ඉඳගෙන. ඉතින් ඒ වගේ හැකියාවන් තිබුණු නිසා, තියෙන නිසා අද ඒ සම්පූර්ණ කැපවීම, වනගත වීම, හිස මුඩු කරගෙන ඇඳගෙන බුදුහාමුදුරන්ගේ පස්සෙම 500ක් 5000ක් ගියා කියනවනේ. ඉතින් ඒ වගේ අත්ලුමනාවක් වෙන්නේ අද නේද? අද සිටින අද බුදුහාමුදුරන් අපරාධේ පස්සෙම බැලුම් බලන කාලේ නේද? බලන්න තිබ්බේ අද වගේ කාලයක්. අද වගේ කාලයක නන කොච්චර ෂෝක්ද නේ? එක තැනක ඉඳන් මුළු ලෝකෙටම CNN එක හරහා හරි BBC එක හරහා හරි අපි දෙනවා නේ තිරුණන් එක ලෝකෙටම ධර්මය අහන්න. ඉතින් ඒ වගේ අද මේ පහසුකම තියෙනවා ඔබට. මේ ගෙදර දොරේ ඉඳගෙන ඔබේ තියෙන මේ උපාංග තාක්ෂණය භාවිත කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. ශ්‍රවණය කරන්න කරන්න ඔබට කරගන්න බැරි දෙයක් මම මුල් කාලේ දැක්ක දෙයක් තමයි මේ මං විසින් මේ අත්හරින්න යන තැන තව ඇලීමක් සිද්ධ වෙනවා දැක්කා. ඒ නිසා ස්වභාවික අත්හැරීමකට ඉඩ දීලා පුළුවන් තරම් අර කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය සහ අර අවසානට එකතු වෙන්නට ඕන ධම්මානුධම්ම ප්‍රතිපත්ති මේ ආශ්‍රය සමග එක වෙන්න ඕන. එහෙම නැතුව ධම්මානුධම්ම ප්‍රතිපත්තියක් කියලා එකක් කරන්න ගියොත් එහෙම අනවබෝධයෙන් එයාට ඒක වෙන්නේ නෑ. එයා හිතන මොකක් හරි ධම්මානුධම්ම ප්‍රතිපත්තියක් කරලා හරියන්නේ නෑ. ඒ නිසා මේ තුනින්ම ගොඩනගෙන මේ ශක්තිය තුල තමයි මේ අවසාන කාරණේ සිද්ධ වෙන්නේ. ඉතින් මම දුටුවා ධර්මයේ අහන තරමට ඉබේ මේ කල්යාණ මිත්‍රත්වයේ ලැබෙන සහයෝගය නිසා ධර්මයේ අහන තරමට ඉබේ තමා තුල නිදහස් වෙන ස්වභාවයක් දුටුවා. ඒ නිසා මම ඊට පස්සේ කල්පනා කරා ගොඩාක් දුරට මම අසමින්ම මේ දේ නිවැරදි කර ගන්න ඕන කියලා. දැන් මම ධර්මය අසනකින් වැලකිලා ඉවර වෙලා පැත්තකට ගිහිල්ලා මේක විමර්ශන විදර්ශනා කරනකොට ඔන්න ආයෙ ගිහිල්ලා දන්නේම නැතුව අර මමය හැදිලා. ඊට පස්සේ මමංකාරයේ වැඩ කොටසක් තමයි ඊළඟට කරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා පේනවා. මොමු ධර්මයත් එක්කම මේක ගොඩ නැගෙද්දී ගොඩාක් අඩු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කිරීම කියන එක තිසෙයිම උපකාරකයි. මොකද ඒ අහන හැම මොහොතකම ඔබේ ඥානය, ඔබේ මනස, ඔබේ සිත අලුත් කරනවා. ඒ නිසා බුදුහාමුදුරු සුඛාසද්ධම්ම දේශනා ශ්‍රවණ කියලා දේශනා කරේ. ඒකයි එක සැපයක්. ධර්මයේ ශ්‍රවණය කිරීම සැපයක්. ඒ උපකාරය හරිය වැදගත්. ඉතින් මතක තියාගෙන ඔක්කොම කරන්න බැරි නිසා ධර්මයේ හද්දි වෙනස්කම් ඇති කරගන්න ටික වෙලාවක් වෙන් කරගන්න. එක වෙලාව මේ කාලේ ඉඳලා මේ කාලය දක්වා කියලා මම වෙන් කරගෙන මේ කාලය තුළ ධර්මයටම යොමු කරන්න. ඊට පස්සේ වෙන දෙයක් සංඥාවක් ආවත් නෑ, කමන්නෑ. මේ කාලෙන් පස්සේ මම ඒ ගැන හිතන්නේ කියලා ඒක පැත්තකට දාන්න පුළුවන්. නැත්නම් ඔබ හරියට කාලයක් වෙන් කරගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? මගදී හොඳවට ධර්මයේ කොට නැගීගෙන ඉඳි අර වෙන මොනවා හරි ගරුක කර්මයක් එන ආපු ගමන් ඒක පස්සේ යනවා. ඊට පස්සේ අපරාධය අර ධර්මයේ වැටහෙන්නේ නැති පිට අවකාශය නැතුව යනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ සමහර කුමාරවරු එහෙම බණ අහනවා, අනේ මේ ධර්මයේ වැටෙන්න මේ විනාඩි 10ක් තියදී නැගිටලා යනවා මොකක් හරි ගෙදර කාර්යභාරයක් කියලා. බුදුහාමුදුරුවෝ ඉතින් ආනන්ද හාමුදුරන්ට කියන නැත්නම් සායනාංශලාට කියනවා මොකද්ද කියන්නේ? අර කුමාරයා අනේ තව විනාඩි 10ක් හිටියන තව පොඩි වෙලාවක් හිටියන මෙයා මේ මේ සකුදාගාමී මාර්ගඵලයටපත් වෙනවා, අනාගාමී මාර්ගඵලයටපත් වෙනවා කියලා. ඒ අනාගාමී සකුදාගාමී කියලා හැදෙන්නේ නීවරණ ධර්මයන් විනිවිද ගිහිල්ලා ඒව ඉක්මවා ඒව ෂය කරගෙන ලෝකෙ දිහා දකින්නට පුළුවන් එකම ගුණය. එකම ගුණය සෝවාන් කෙනාට තියෙන්නේ ඒ ගුණය. ඒ ගුණේ ආලෝකයේ තමයි සකුදාගාමී වෙන්නේ. ඒ ගුණේ ආලෝකයේ තමයි අනාගාමී වෙන්නේ. ඒ ගුණේ ආලෝකයේම තමයි ආයි හරියත් වෙන්නේ. වෙන වෙනම ඒව නැහැ. වෙන වෙනම පියවර වෙන වෙන ස්වභාව නැහැ. එකම ගුණය. සම්මයක් ගුණය, සම්මා ගුණය, නිරෝධ ගුණය තියෙන රහතන් වහන්සේගේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ඉඳලා සෝවාන් මාර්ගඵලය දක්වාම තියෙන්නේ එකම ගුණය. හයි වෙන වෙනස් ගුණ නැහැ. ඒ ගුණය තමයි අර කලින් පැහැදිලි කරපු ගුණය. මාර්ගඵල අතහැරපු ගුණය. උත්ජනකම අතහැරපු ගුණය, දෘෂ්ටි අතහැරපු ගුණය, සංකල්ප අතහැරපු ගුණය, මමත්වය අතහැරපු ගුණය, දස සංයෝජන අතහැරපු ගුණය තමයි වැඩි වෙන්නේ. අල්ලගත්තේ වනේ තමන් සෝහන් වුණොත් එහෙම මාර බරක් නේ තියෙන්නේ. සෝහන් කියන ලේබලෙ උස්සන් ගින සිද්ධ වෙනවා. නෑ සකුදාගාමී වුණොත් ඊට වඩා බරයි, ඩබල් බර. අනාගාමී වුණොත් එහෙම සෑහෙන බරක්. රහත් වුණොත් එහෙම ඒක උස්සන් ගින හරිය බරක්. ලෝකෙම ඉන්න කට්ටිය එකතු වෙලා යට ගහනවා. රහත්කම නැති කරනවා අනිවාර්යයෙන්ම. දැන් මම රෑ දහවල ඉක්ම උරහතුන් කියන පොතක් මුද්‍රණය කරන්නේ කට්ටිය හිටුව එකපාරට මම රහත් වෙලයි මේ කියනවා කියලා. මං ගෝ අපු නැහැ තාම රහත්ුන් නැහැ කියලා. බොහොම අමාරුයි බේරෙන්නේ නැත්තම් මටක් ගහනවා. පුතජන නම් කමන්නේ සෝහාන් වෙන්න බෑ. සෝහාන් වුණොත් අපි ගහනවා. ඒක තමයි මේ සමාජ තලයේ ස්වභාවය. ඉතින් මං කල්පනා කරා ඇත්තනේ නේ සෝහාන් වුණොත් ගහනවනේ නිසා සෝහාන් නැහැ. අවුදා ගාන වුණොත් ඒත් ගහනවා. ඒත් නැහැ. පුතජන වුණොත් ඒ දෙදෙන් ගුටි ගන්න දැනගෙන ඉන්නේ මට හිතුණා ඒකත් ඕනේ නැහැ කියලා. දැන් එකක්වත් නැහැ. ඒ නිසා සනීපයෙන් ඉන්න කවුරුත් ගහන්නේ නැහැ. කාඩවත් අපි ගහන්නේ නැහැ, අපිට කවුරුත් ගහන්නේ නැහැ. වැරදිල්ල ඉන්න මොකක් එකක්වත් නැහැ. තරහ ගන්නත් මේ ලයිසන් නැහැනේ. ඔය සෝහන් වගේ වෙලා හිටියනොත් එහෙම තරහ ගන්න ලයිසන් නැහැ. දැන් මට ඕන වෙලාවක තරහ ගන්නම් තරහ ගන්නත් පුළුවන්. මොකද සෝහන්නේ. ඒ නිසා නැත්නම් අපි පුතජන කියලා අර යා චාන්ස් එක ගන්නවා මම සෝහන් කියලා හද නැතුව ඉන්න ඕන. ඒක ගන්නව අර කට්ටිය පටස් ගාලේ chance එක පුතත් ජන අය. එහෙනම් දැන් මට ඒකත් තෝරන්න. ඒකත් ප්‍රශ්නයක් නේ. තරහ ගන්නම් තරහ ගන්නත් පුළුවන් නැති වෙලා නෑ වගේ ඉන්න පුළුවන්. ප්‍රශ්නේ නෑ. ඒකෙන් මම හදා ගන්නවා unlimited නිදහසක් තියෙනවා. ඒක මේ විශ්වය හා සමානයි. ඒ ධර්මයේ නිවනෙත් සීමා නැහැ, විශ්වෙත් සීමා නැහැ. නමුත් පුදංජන භාවය තුළ මමත්වය තුළ සක්කාය දිට්ඨිය තුළ සීමා තියෙනද නැද්ද? ධම්මෝ ඒ සීමාව තුළේ මිනිස්සයා දැවෙන තරම් මට හිමි මෙච්චරයි, මට තියෙන්නේ මෙච්චරයි, මට නැහැ, මට තියෙනවා, මට තිබිලා නැති වුණා. නොයිකුත් නොයිකුත් දේවල් කියන්නේ නේද? අපි ඒ කාලේ මෙහෙමයි, දැන් කාලේ මෙහෙමයි, අද කාලේ මෙහෙමයි, හෙට මෙහෙමයි. ඔය නොයිකුත් දේවල්, ඔය එකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ මමත්වයක් මෙවුවට පස්සේ තිබුණත් නැතත් ඒ ධර්මයේ ගුණයට ආවා. මේ ධර්මයේ ගුණය තමයි එයා තුළ පවතින්නේ. ඒ නිසා සක්‍රදෙයියෙක් ඉන්නෝ නම් ඒ සක්‍රදෙයියට වඩා ඉහළ කෙනෙක් තමයි පළවෙනි මාර්ග ධර්ම අවබෝධය කියන්නේ. බ්‍රහ්මෙක් ඉන්නෝ නම් ඒ බ්‍රහ්මයට වඩා ඉහළ කෙනෙක් තමයි ඒ මාර්ගඵල ධර්ම අවබෝධය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ නම් පෙන්වුවේ බ්‍රහ්ම ලෝකයේ උපදින මෛත්‍රියක් නෙමෙයි, මේ භවයේදීම නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ධර්මය. ඉතින් මේ මනසේ හැදෙන යම් යම් ගුණාංගවලට දීපුණං තියෙන්නේ. ඔක්කොම හැදෙන්නේ මෙතනින්. මෙතන මේ බීජය හැදුනට පස්සේ විශ්වයේ කොතනක හරි යම් ස්වභාව ධර්මයක ඒ ගුණය හට ගැනීමක් ඇති. බ්‍රහ්ම ලෝක ගැන කවුරුත් හිතන්නේ, බ්‍රහ්ම ලෝකවල තියෙන දැවීම් පිච්චීම් ගැන කවුරුත් හිතනවනම් දන්නවනම් බ්‍රහ්ම ලෝකවල සුඛ වේදනාව හටගත්තොත් එහෙම අවුරුදු කෝටි ගාන සුඛ වේදනාවෙම ඉන්නවා. දුක් වේදනාවත් හටගත්තොත් මොකද වෙන්නේ? අවුරුදු කෝටි කළ කෝටි ගානක්ම දුක් වේදනාවෙන් ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ බල්ලා දේශනා කරා. ඒක යාට අත්විඳින්න වෙනවා මේ ජීවිතයේ ඉඳීම. මොකද මේ බ්‍රහ්ම ලෝකයට යන මට්ටමට මම ධානවලින් වැඩුවා. ධානවල ඉද්දි මං මේ පිච්චෙන පිච්චිල්ල මං අත්විඳා. වෙනතුරු යම් කිසි දුක් වේදනාවක් ආවම සති ගානක් එකට නොකොඩවා ඒ දුක් වේදනාවේ පීඩාව දිගටම යනවා. ඒ මොකද හේතුව? යා පුරුදු කරලා තියෙන්නේ සිත පවත්වන්න, සිත අත්හරින්න නෙමෙයි, ඒකාග්‍ර කරලා පවත්වන්න. ඒ ඒකාග්‍රතාවයට මුසු වෙන්නේ මොකද? ඒ මුසු වීම දිගටම යනවා. ආයි සතුටක් ප්‍රීතිය සම්නසක් ඇති වුණාමත් ඒකත් මුසු වෙලා දිගටම යනවා. ඒ දෙකින්ම සිද්ධ වෙන්නේ මන පිච්චෙනවා. හිත පිච්චෙනවා. එනිසා අපිට වේදනා නිරෝධයක් අවශ්‍ය කරා, සංඥා නිරෝධයක් අවශ්‍ය කරා, සංඛාර නිරෝධයක්, විඥාන නිරෝධයක් අවශ්‍ය කළා. අන්නේ උතුම් නිරෝධ ගාමී ධර්මය අවබෝධ කරගන්න ඔබත් වැඩි වැඩියෙන් කල්යාණ මිත්‍රත්වයේ පිහිට, සද්ධර්මයේ පිහිට. තමා ළඟනේ තියෙන එක අපිට හදන්න බෑ. මොකන්ද? යෝනිසු මනසිකාරයේ පිහිට. ඒක මෙහින් දෙන්න බෑ. කල්යාණ මිත්‍රත්වයේ සහ සද්ධර්මයේ කියන දෙක මට දෙන්න පුළුවන්. තව කරුණු දෙකක් මට දෙන්න බෑ. ඒ තමයි යෝනිසු මනසිකාරය හා ධම්මානුධම්ම ප්‍රතිපatti දෙක. ඔත් තමන් ඔබේ පැත්තෙන් වෙන්න ඕන කරුණු දෙක. ඒ දෙක ඉෂ්ට කරගන්න. එතකොට මේ කාරණා හතර සම්පූර්ණ වෙනවා. ඒ කාරණා හතරෙන් ඔබ අනිවාර්යෙන් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. අදාදම මහන්සි වුණොත් මේ උත්තරීතර ආස්වාදය, මේ උත්තරීතර සතුට, මේ අපූර්ව වින්දනාත්මක සැපය, අවේදනාත්මක සැපය, ඒක කිව්වොත් කොහොම හරි කියන්න තන උත්තරීතර වින්දනය කියලා කියන්නම්. ඒ නිසා මේ ලෝකයේ තියෙන ඒ පුදුමාකාර මනස්කාන්ත ලෝක, ලස්සන ලෝකය ඔබට දකින්න ශක්තිය ලැබෙනවා. ඔබ හැමදෙනාටම මේ වසරේ අදාදම ළඟදීම ධර්ම අවබෝධය කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැමදෙනාටම තෙරුවන් සරණයි.